2016 වසරේ දෙවැනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. මාතෘකාව ඔබ අපම තමයි. විශේෂ මාතෘකාවක් නෑ. අපේ තියෙන නිදහස් වෙන්න තියෙන ගැටලුව පිළිබඳව, ප්‍රශ්න පිළිබඳව තමයි අපි මාතෘකාව බවට පත් වෙන්නේ. මනුෂ්‍යයෙක් ළඟ තියෙන එක්තරා ගුණයක් තමයි තණ්හාව කියන ගුණය. පොදුවේ කාටත් තියෙනවනේ නේද? බුදුහාමුදුරන්ටත් බෝධිසත්වයන්ටත් තිබුණයි කියනවා තණ්හාව. බුදු වෙලා අනිත් අයට බණ කියන්න ඕනේ කියන තණ්හාව තිබුණයි කියලා කියනවා. එතකොට අපිට තණ්හාව නැති අපිට තියෙන මොකක්ද ඒක? තණ්හාව කියූපමණින් ඒකේ වරදක් කියන එකක් අදහස් වෙන්නේ නැහැ. අපි හිතන තණ්හාව කියූප ගම ආයක එන වරද. තණ්හාවෙත් තියෙන හොඳ දේ. දැන් බෝධිසත්වයන්ට තිබුණේ හොඳ තණ්හාව. බුදුහාමුදුරන්ට තිබුණේ හොඳ තණ්හාව. එතකොට ධර්මය කියා දෙන්නට අපිට හරි උනන්දුවක් ඕනකමක් කැමැත්තක් තියෙනවනම් ඒ තණ්හාව හොඳයි. පස්සේ ධර්ම අවබෝධය කරගන්නත් තියෙන්නේ ඕ ඒක තණ්හාව හොඳ තණ්හාවක් බවට ඒකපත් වෙනවා. ඒ නිසා අපි තණ්හාවේ කියව ගමන් ඒක නමුත් අපි මේ තණ්හාවේ ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕන. තණ්හාවෙන් තණ්හාව නිදහස් කරන්න හැදෙන්නේ. මොකද්ද මේ අපි ළඟ තියෙන තණ්හාව? අපි නිතරම යම් යම් දේවල් වලින් ගැලවෙන්න කැමතියි, යම් යම් දේවල් වල ඇලෙන්න කැමතියි. ඒකට කියනවා ඇලෙනවා ගැටෙනවා කියලා කියනවා. ඇලීම් ගැටීම් කියලා. අපි මේ මනස හදන එක අපේ මොළයට බාර දුන්නා. මොළේ කරයිද මේ වැඩේ ලස්සනට? අප මිනිස්සෙක් සතුව තියෙන විඥානයක් තියෙනවනේ නේද? මිනිස්සෙක් සතුව තියෙන ජන විඥානය කියන එක තියෙනවා. කියන්නේ ජන විඥානයක් කියලා කියන්නේ මේ මනුස්ස විඥානයට මේ නිවන් දකින්නමයි කියන එක, මේ මනස හදනවයි කියන එක බාර දුන්නොත් කරයිද කියලා මම අහන්නේ. එයාට ඒ වැඩේ කරන්න බෑ. ඒක හරියට අර හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ වැඩක්. මොකද හේතුව දැනුමට සාපේක්ෂිතවයි ඒ තමන්ගේ ජන විඥානය වැඩ කරන්නේ. හැදෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිතවයි ජන විඥානේ වැඩ කරනවා. එහෙමනම් ඔබ මොන විදියෙ ඕඩර් එකක් ලබා දුන්නත් හදලා මෙයාට ඒ උසස් දේ නිර්මාණය කරන්න බෑ. එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕන මේ වැඩේ කරන්න පුළුවන් පුජ්‍යලයා බැරි කෙනා කවුද කියලා අඳුන ගන්නවා වගේ අඳුන ගන්න ඕන තමන්ගේ ඉන්ද්‍රිය ඥානය සහ ලෝකෝත්තරත්වය කියන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි කෙරෙන්නේ නැති තැනකට වැඩේ බාර දෙනවා. මගේ මනස හදලා දෙන්න. මගේ මනස සංයමයටපත් කරලා දෙන්න. මගේ මනස නිරවුල් කරලා දෙන්න කියලා ඉවරලා බාර දුන්නොත් එහෙම අර වැඩේ කරන්න බැරි තැනට එයාට කවදාවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මේක කොහටද බාර දෙන්න ඕන? පින්න තුනේ අපේ මනස 100%ක් විවෘත වුණු තැන ඒකේ ආරක්ෂා කරන දෙයක්, රකින්න දෙයක්, කන්ට්‍රෝල් කරන දෙයක් නැහැ. වෙසන්තර රජුරවන්ට මාලිගාවේ කාලයක්ම තිබුණ කන්ට්‍රෝල් එක කාලයක් තිබ්බා, මුරකාල් තිබ්බා. තිබුණද නැද්ද? තිබුණනේ රජස. එයා කල්පනා කළා මේ මුරකාවල් අයින් කරලා සතර වාහල් දොළු කඩවල් විවර කරලා සම්පූර්ණ රටකින් ඉවත් වෙලා බලන් ඉන්න. ඊට පස්සේ අර කන්ට්‍රෝල් එකක්වත් නෑ. රිසිපාරදී මිනිස්සු ඇවිල්ලා දේවල් අරගෙන හෙට මෙට ගියා. එහෙමනම් අපේ මනසේ 100%ක් විවෘත භාවයේ කියන එක ඇති කළාට පස්සේ එතනට පාලකයේ තියන්න අවශ්‍ය කරන්නේ නැහැ. එතන කන්ට්‍රෝල් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. එතන සිකියුරිටි එකක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඒක ගේනියන්නේ මොකවා නැහැ. දැන් පාළු ගේවල් තියෙන්නේ, සිකියුරිටි එකක් දාලා තියෙනවා නැහැ. පාළු පරණේව තියෙනවා. ඉතින් සමහර පාළු ගේවල් වලටත් ඉන්නවා. ඉතින් ඒ නිසා අර පාළු ගේවල් වලට ඉන්න මුරකාරයෙක් වගේ අපේ යම් යම් දෘෂ්ටි ටිකක්, සංකල්ප ටිකක් රැකගන්න මෙතන ඉන්න මුරකාරයෙක්. මොකද මේ මුරකාරය? ඒ තමයි මමත්වය. මේ මමත්වය කියන මුරකාරයා විසින් ආරක්ෂා කරන මොකද? පාළුවේ ගෙදර මගෙදර ආරක්ෂා කරන මුරකාරය. ඇයි ආරක්ෂා කරන්නේ? මෙහි ඇති දේවල් වල වටිනාකම ඇති කියලා. ඉතින් හොඳ මුරකාරයෙක් අරගෙන ගෙනල්ලා දානවා. මෙතෙක් කාලයක් හොරකමක් වුන්නේ රගමක් වෙයි කියලා විශ්වාස කරලා මුරකාරයෙක් ගෙනල්ලා දානවා. පැහැදිලිනේ. ඊට පස්සේ වෙන කවුරුත් හොරකම් කරන්නේ, හැබැයි මුරකාරයා හොරකම් කරනවා. ඒව වෙන අවස්ථාවක් නැද්ද? තියෙනවනේ. ඒ වගේම ඔබේ ජීවිතේ ඔබ රකින්න කියලා දාන තැන්වල ඒ එතනින් ඔබේ මනසේ ඔබේ තියෙන සහනය, ඔබේ තියෙන සතුට මේ මුරකාරයා හොරකම් කරන මොකද්ද මමත්තු? මේ මමත්වෙහි ස්වභාවය තමයි පිනුදුනි තෘප්තිමත් කළ නොහැකි, පුරවාලිය නොහැකි, සෑහීමට පත් කළ නොහැකි ධර්මතාවය. දේශනා කරන මහණෙනි, මහා සාගරේ කවදක හරි පිරීලා උතුරයි. ඒත් මේ මිනිස්යාව කවදාවත් පිරීලා උතුරන්නේ නෑ. එතකොට අපි මේ මනස තුල, මනස පුරවලා උතුරවන්න නෙමෙයි අපි තේරුම් කරගන්න ඕන. මනස කියන්නේ පිරිලා ඉතිරිලා යන දෙයක් නෙමෙයි කවම දාකවත්. දැන් පොඩි කාලේ ඉඳලා මනස මේ පුරවන්න නේද උත්සාහ කරේ? පිරුන්නේ නෑනේ. ඒ නිසා මනස පුරවා උතුරවා හරින්නට පුළුවන් කමක් නෑ. දැන් ස්වභාවය අඳුන ගන්න ඕන. ස්වභාවය අඳුන ගත්තාම එතන අපිට ආරක්ෂාව කියන එක තියෙනවා. අපි සර්පෙක් අඳුන ගන්නවා ඉස්සරහා ඉදදී. එතකොට මොකද වෙන්නේ? හඳුන ගැනීම විතරයි අපිට කරන්න ඕන. ඊට පස්සේ ඉබේම අපි ආරක්ෂා වීම කියන එකට ක්‍රියාත්මක වෙනවා. හඳුන ගැනීම නැත්නම් ගිල පාගන වැටකනවා. ඒ නිසා හඳුන ගැනීම කියන එක මනාකොට ඇති කරගත්තාම ඒ ගැටලුව ඉවරයි. ඊළඟට මේ මනසේ කියන ස්වභාවය තුළ ලක්ෂණය තේරුම් කරගන්න. තේරුම් කරගත්තට පස්සේ ඒ මනසත් එක්ක ගනුදෙනු කිරීම, පැවැත්ම ලෙහෙසි පහසු කාර්යයක් බවට පත් වෙනවා. දැන් මිත්‍රයෙක් වුණත් හරියට අඳුනගත්තේ නැති වුණොත් කාලයක් ගිහිල්ලා ඒ මිත්‍රයාගෙන් බැට කාලා කියන්නේද ප්‍රශ්න කියනවා. මනස හඳුනගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? මනසනොත් බැට කාලා කාලෙකදී ආඳන්න සිද්ධ වෙනවා. මම මෙහෙම හිටියා, මෙහෙම හිටියා, මේ විදිහට මම සිතුව දැන් එක නෙමෙයි වෙන්නේ කියලා වැට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මනස පොතෙන් අඳුන ගන්න බෑ. මනස හිතෙන්ම අඳුන ගන්න ඕන. ඔබේ චරිතය සිතෙන්ම අඳුන ගන්න ඕන. ඒකයි වැදගත්කම. එහෙම හඳුනාගෙන තමන්ගේ සිත තමන් අවබෝධ කරගෙන තමන්ගේ මනස තමන් ආශ්‍රය කළ යුතු ආකාරය තේරුම් කරගන්න ඕන. කොහොමද මනස පරිහරණය කරන්නේ? කොහොමද මනස තේරුම් ගන්න කියන කාරණේ වටහා ගන්නවා. දැන් අපි අසල්වැසියෝ ආශ්‍රය නිශ්‍රය කරනවා. ආශ්‍රයනේ යාළු මිත්‍රයෝ ආශ්‍රය කරනවා. තරහ නොවී දිගු කාලයක් හොඳින් ආශ්‍රය කරන්න නම් අපි ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා බලන්න. ප්‍රමාණවත්ව කතා කළේ ප්‍රමාණවත්ව ආවගේ ප්‍රමාණ දුරකින් තමයි සිටියේ. කළ යුතු උදව්වක් තමයි කළේ. පැනල උදව් කරන්න ගියෙත් නැහැ. බැලුම් ගන්න එහෙම කියාව. එතකොට මෙන්න මේ වගේ දේවල් දිහා බැලුවහම අපි තේරෙනවා මේ යාළුවෙක්ව මිත්‍රයෙක්ව අසල්වාසියෙක්ව දිගු කාලයක් තරහ නොවි ඉන්නට ආශ්‍රය කරපු ආකාරය පිළිබඳ. ඒ වගේම තමයි මනස. ඒ පිළිබඳව අවදීන් සිටිනවා ප්‍රමාණවත්ව පරිස්සමෙන් අවශ්‍ය වෙන පරිදි දුරින් ඉඳගෙන ආශ්‍රය නිශ්‍රය කරන්න ඕන. කොයි වගේද? සමාජය ආශ්‍රය කරන්න ඕන. ලිඳින් වතුර ගන්නාසේ. ඇයි එහෙම කියන්නේ? ලිඳට වැටෙන්නේ නෑ, ලිඳට බහින්නේ නෑ. ගොඩ ඉඳගෙන අවශ්‍ය උදව්ව ගන්නවා විතරයි ඒකට වැටෙන්නේ, සමාජයට වැටෙන්නේ නෑ. ඒ නිසා සමාජය ආශ්‍රය කරන්නේ ලිඳින් වතුර ගන්නවා වා. සිත ආශ්‍රය කරන්නෙත් එහෙමයි. සිතින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න ඒ වුණාට ගොඩාක් දුරින් ඉන්න ඕන. මේ සිත මමයි, මම සිතයි කියලා එකට වැටෙන්න එපා. මේ මගේ ආත්මය කියලා වැටෙන්න එපා. මේක නිත්‍යයි කියලා එකට වැටෙන්න එපා. මේක සුඛයි කියලා වැටෙන්න එපා. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා වැටෙන්න එපා. ඔබේ සිත දුරස්ව තමන, සිත ඈතින් තබන්න. සිත ඈතින් තබා වාසය කරන්න. කන්ට්‍රෝල් කරන දෙයක් නැහැ නේ. ගොඩක් අය සමීප වුණොත් ඒ කන්ට්‍රෝල් කරන්න වෙන්නේ. දැන් අර ඈතින් ඉන්න අසල්වැසිය අපි කන්ට්‍රෝල් කරනවද? නෑ, එයාගේ ස්වාධීනත්වයේ අපි ඉන්නවා. අපිට අවශ්‍ය වෙලාවට පමණක් ඇත්ත කතා කරන හැරෙන යාව පාලනය කරන්නේ. පාලනය කරන්නේ අරමුණු වලින්, සංඥා වලින්මයි. හොඳට බලන්න, පාලනය කරන්න පුළුවන් ද අරමුණක් නැතුව, සංඥා නැතුව, උපාදාන නැතුව පාලනයක් කරන්න පුළුවන් ද බලන්න. එනිසා පාලනයෙන් තොරයි නිර්වාණය, පාලනයෙන් තොරයි. හැබැයි පාලනයෙන් තොර වුණොත් ඔබ හිතන ඔබේ මනස ව්‍යාකූලත්වයට පත් වෙයි කියලා. ඒසා පුළුවන් තරම් පාලනය කරගන්න බලනවා. කොයි විදිහද තමන් කැමති පරිදි. තමන්ගේ හිතේ සතුට රැඳෙන පරිදි. ඒ වගේම එහෙම නැත්නම් සිතුවිලි මුකවත් වෙන්නේ නැති ඒකාග්‍රතාවයක් පරිදි. මොනවා හරි හදා ගන්නවා තමන්ගේ ලෝකයා. එහෙම හදාගෙන ඒ පරිදි හදාගන්නට උත්සාහ කරනවා. එතනින් අදහස් වෙන්නේ මේවා නොලැබේවා, මේවා ලැබේවා. මොකද එතන දන්නේ නැතුව ක්‍රියාත්මක වුණේ. ගැටීම, ඇලීම. මේවා මෙසේ මනස නොපවතිවා, මෙසේ පවතිවා කියන මෙන්න මේ දෙකට හසු වුණා. එනිසා අවදීන් සිටින්නට, දුරින් තියා මනස දකින්නට අපි පුරුදු වෙමු. බලන්න මේ වෙනකොට මනසට බද්ධ වෙලා ඇලිලා මම මනසයි, මනස මමයි කියන තැන ඉන්නවද? එහෙම නැත්නම් මනසට ටිකක් ඈතින් ඉඳගෙන අසල්වාසී දකින්න ආසේ දකින්නවද? දැන් අසල්වාසී ගෙදරට ටීවී එකට විදුලි සරක් ඇදලා පිච්චෙනවා. අපිට මහා ලොකුට ඒක දැනනවද? ටිකක් දුරින් කතා බහ කරන හඳුරන පිරිස ඇත්තද ටීවී එක පිච්චුණාද කියනවා පමණයි. ඒක හොස් ගාලා මොකුත් යන්නේ නැහැ. එහෙමනම් අපි සිතෙන් දුරින් ආශ්‍රය කරන තැන අපිට වේදනා අඩුයි, පීඩා අඩුයි. මේ කියන්නේ සල්වාසීන් දුරින් ආශ්‍රය කරන්න කියන එක නෙමෙයි. හිත දුරින් ආශ්‍රය කරන්න. ඇයි හිත දුරින් ආශ්‍රය කරන්න කියන්නේ? හිත මැජික් කාරේ නේ, මායාකාරේ, මිරිංගුවා, රවට්ටන සුළුයි. මායයනේ ඉන්නේ. මායය මෙයාව රවට්ටන්න කොහොමද? හොඳින් නරකින් හැම පැත්තකින්ම බෝසතාණන් වහන්සේ රවට්ටන්න බැලුවා. ඇව්වේ නෑ. මේ දෙකම පාවිච්චි කළා. එහෙමනේ මිනිස්සු පාලනය කරන්නේ. යදන්නේත් නේ. ඔයක හොඳින් එක නරකේ. මේ දෙකම මේ මායය යදුවා. පාය මාර්ග හැටියට බෝධිසත්වයන් වහන්සේට. බෝධිසත්වයන් වහන්සේ මේ දෙකම බාරගත්තේ නෑ. හැදෙන්නේ. දැන් අපි පාලනයක් කරන්න යන තැනම අපි අල්ලගන්නේ මොකද්ද? අපේ ඇස අපි අල්ලගන්නවා. ඇස අල්ලගන්නවා. කැමැති පරිදි වාහනේ හදා ගන්නවා. කැමැති කැමැති විදිහට වාහනේ මාවත්තල පවත්වන්න උත්සාහ කරනවා. හිතන අවශ්‍ය කරන සියලුම පංච උපාදානස්කන්ධය දන්නේව නැතුව සැකසී පවතිනවා. එනිසා ඒකාග්‍රතාවයකට වඩා ධර්මයේ කියා දෙන්නේ විදර්ශනාව. විදර්ශනා කියන්නේ අවදීන් සිටීම, විමසා බලමින් සිටීම, විදර්ශනා කරනවා. ඒකීය ස්වરૂපයකින් බලාගෙන ඉන්නවා නොවේ. පියවරෙන් පියවර අලුත් වෙවි බලාගෙන. ධර්මයේ ධර්ම සංඥාවක් නැහැනේ. තියෙන්නේ නිරෝධ සංඥාවක් විතරයි. ඒකෝර නිරෝධ සංඥාවෙන් දැන් අපි ආකාර එක සංඥාවක් ගත්තාම ඒ සංඥාවටනේ යන්නේ අපි. වෙනතුන්ට තේරෙනවනේ. දැන් අපි වෙනතුන්ට කියනවා කොළ පාට හොයාගෙන ඉන්න. අපි පොඩි කාලේ කියන්නේ අත්තපමුත්තාපන්නේ. කොළ පාට හොයාගෙන. කොළ පාට හොයාගෙන ඉන්න කිව්වහම එයා කොළ පාට කියන සංඥාව අරගෙන ගිහිල්ලා කොළ පාට හොයාගෙන. තව කෙනෙකුට කියනවා රතු පාට කොළයක් වගේ. එයා රතු පාටයි කියනකෝ පෙරගත්ත විදියට දැනුම සංඥාව තියාගෙන ඉඳලා රතු පාට කොලයක් කරනවා. එවිට අපි සංඥාවක් දුන්නොත් අපේ මනස මොනම විදිහක හෝ හැඩගස්වන්න ඒ සංඥාව අපි හදන්නේ කොහෙන්ද? අද ලෝකෝත්තරවන නෙමේ ඉන්ද්‍රිය සාපේක්ෂිතව පුජ්ජල පදනමින් යුක්තවයි හදන්නේ. හැදුවට පසුව පෙන්වතුනේ එයා ඒ අනුසාරයේ එක මහන්සියෙවි හොයනෝ හොයනෝ හදාගන්න බෑ. මොකද මනස තුල කිසිවක් ස්ථාවර ලෙස පවත්වන්න තියන්න පුළුවන් කම නැහැ. ඒක වැල්ලේ හදන මාලිගා වගේ දීව යන ස්වභාවයක් තියෙනවා. ගොඩක් අය හිතාගෙන හිටියද මේවා සදා කාලිකව හදන්න පුළුවන් කියලා. එහෙම හදන්න බෑ. එහෙම තමයි හැටි. හිතේ ස්වභාවය එකයි. හිතේ වයදම්ම සංකාර හිතෙත් බිඳින ස්වභාවය තියෙනවා. ශරීරෙත් බිඳින ස්වභාවය පවතිනවා. ඊතරම වෙනස් වෙවි වෙනස් වෙවි දැල් වෙවි පවතින ස්වභාවයක් තියෙනවා. මානසික ස්වභාවය මොන වගේද කියලා අහුවම අර පහනේ දැල්ල වාගේ කියලා. ඒ පහනේ දැල්ල හැම මොහොතකම අලුත් වෙවි පවතින්නේ. මේකෙත් තියෙන වෙනතුනේ මනස දැල්වි දැල්වි පවතින්නට අවශ්‍ය කරන ඉන්ධනයේ තෙල් තියෙනවා. චේතනාව කියන එක තමයි තිරේ. ඒ චේතනාවල තමයි ආහාරය ඇඳලා ගන්න. ඒ කෑලි සද්ද දෙනකොට සද්ද එන්නේ කොහෙන්ද කියලා හෙව්වා. හදා ගන්න බෑ කියලා තේරුණා අයින් කරනවා. අපේ ජීවිතෙත් අපි මේ භාවනා වැඩ පිළිවෙලව කරගෙන යද්දී එහෙම මේ සද්ද එනවා. එවිට ඒ තැන්වලට අපි අවධානය යොමු කරනවා. ඇයි එහෙම වේදනා පහළ වෙන්නේ? ඇයි එහෙම සංඥා පහළ වෙන්නේ? ඇයි එහෙම සංඛාර පහළ වෙන්නේ කියලා සොයලා බලනවා. ඵල ප්‍රයෝජනයක් නැති දේවල් වෙන තමන්ගේ මනසේ දෙවීමේදී ඇති වෙන පීඩා මගහරවා ගන්න අපි එකින් වැළකීලා ඉන්නවා. මනස කියන දෙයට බැස ගැනීමම තමයි වරද. දැන් මනස කියන එකට බැසගෙන මනස ඇතුලෙන් හොයනවා වටිනා කියන දෙයක්. වටිනා කියන දෙයක් හොයාගන්න බෑ. මනස තුලින් හොයාගන්න පුළුවන් කුණු වෙන, ජරාවට පත් වෙන, ව්‍යාධියට පත් වෙන දෙයක්ම තමයි මනසෙන් හොයාගන්න පුළුවන්. සිතන පරිදිම සිදු නොවන, නොසිතන දෙයක්ම සිදු වෙන ස්වභාවයේ දෙයක් තමයි මනසදී අපිට මුණ ගැහෙන්නේ. තම මනසින් යමක් හොයාගන්න පුළුවන් කියලා හිතෙන එකම අවිද්‍යාවක් කියලා තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දෙපයින් ගිහිල්ලා සසර කෙලවරක් වන්න බෑ. පුජ්‍යලේක හැඩයට ගිහිල්ලා, ස්ත්‍රියක් හැඩයට ගිහිල්ලා සසර කෙලවරක් හොයන්න බෑ. පුරුෂයෙක් හැඩයට ගිහිල්ලා සසර කෙලවරක් හොයන්න බැහැ. මේ භාවනා කළත් පිරිමියෙක් හැටියට සසර කෙලවරක් වන්න බැහැ. භාවනා කළත් ස්ත්‍රියක් හැටියට සසර කෙලවරක් වන්න බෑ. එහෙමනොත් ඉතින් ඒ කෙලවර ස්ත්‍රීට අදාළ කෙලවරක් හෝ පුරුෂයන්ට අදාළ කෙලවරක් බවට පත් වෙනවනේ. ඒකෝ මනස කියන එක ගත්තහම ওই ස්ත්‍රී පුරුෂ ભેදනය මනස තුල නැහැ. මනස අඳුනන්නේ මනස එකයි. බාහිර කාය විඥානය පමණයි මේක භෞතික දේ අඳුනන්නේ. මනස තුල ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. දැන් එහෙමනම් අපි මොකද්ද තේරුම් ගන්න ඕන? මනස කියන එක පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි එකකට අපි මොකද කරන්නේ? දැන් ඔය ලීරණ ලොකු කියක් තල තියෙනවා, වේගෙන් කැරකෙනවා. මොකද කරන්නේ? අත තියෙනවා. ඊළඟට මහා පෘථුවිය හැමදාම කැරකෙනවා. නාස ආයතනවත් කවුරු හරි මේක කැරගෙන නතර කරගන්න බලනවා. කැරගෙන නතර කරන්න යන්නේ නැහැ. ඒක තුල ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන. ඒක නෙවෙයි නැත්ත. අර වේගෙන් කැරගෙන බ්ලේඩ් එකකට අත තියනවා වගේ තමයි මනසට අත තිබ්බහම මොකද වෙන්නේ? ඒක මේ ලෝකේ පාලනය කරන්න බැරි අත්හරින්න තියෙන දෙයක්. ඒක අත්හරින්න නැතුව පාලනය කරන්න ගියාම ඒකේ පීඩණයට අපිව වේදනාවට පත් වෙනවා. ඒකේ තියෙන සැරට කැරකෙන වේගයට කැපෙනවා. ඒ නිසා මනසට අත තියන්නේ දහමෙත් ඒකනේ කරන්නේ. ටිකක් අපි හදන්න බැරි පුජ්‍යලේ කියලා දැනගත්තොත් එහෙම අපි මොකද කරන්නේ? එයාට වාද කරන්න උපදෙස් දෙන්න යන්නේ නෑ. මොකද හේතුව එයත් විනාශ වෙලා අපිවත් විනාශ කරනවා මේ පුජ්‍යලයව හදන්න ගියොත් කියලා අපි තේරුම් අරගෙන සද්ද නැතුව කාකට වෙලා ඉන්නවා. එහෙම නැත්තම් ඒක තමන්ගේ එයාගේ කැමැත්තක් ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියනවනේ නේද? කියන දේ නාහන ඕ ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කියනවා. ඉතින් මේ මනස කියන එක අපි ඒකට අත සබන්නේ නැතුව සිටියොත් බේරෙන්න පුළුවන්. අත තැබුවොත් ඔබ ප්‍රාර්ථනා කරන දේෂ්ට වෙන්නේ. ගොඩාක් දෙනෙක් අල්ලගෙන ඉන්නේ මම දැන් මෙතෙන්ට ඇවිල්ලා ධර්ම අවබෝධයක් තියෙන පිරිස දන්නවා මනස කියන්නේ මම නෙමෙයි. මනස කියන්නේ මම නෙමෙයි. ඇස කියන්නේ මම නෙමෙයි. කන කියන්නේ මම නෙමෙයි. නාසය කියන්නේ මම නෙමෙයි. ශරීරය කියන්නේ මම නෙමෙයි. මේ හිත කියන්නේ මම නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි කියලා දුර රැපවුලක් හැටියට දුරින් ආශ්‍රය කරන්න පුරුදු වෙලා ඒ නිසා සහනයක් තියෙනවා. නොදන්නයි කොහොමද ආශ්‍රය කරන්නේ. මනස මමයි. ඒක හට ගන්න වේදනා මමයි. ඇස මමයි. කන මමයි. නාසය දිව ශරීරය මමයි. මනස මමයි කියලා අල්ලගෙන ඉන්නවා. ඒක හරියට අර කුණු ගොඩකට ළඟින් ගයක් හදා ගැනීම හා කුණු ගොඩකට ගොඩක් ඈතින් ගයක් හදා ගැනීම හා සමානයි. කුණු ගොඩකට ගොඩාක් ළඟින් ගයක් හදාගෙන හිටියා මොකද වෙන්නේ? කෙලින්ම ඒකේ තියෙන ගඳය වාහනේ වෙනවා. ඒ බලා තියෙන මැස්සෝ ටික එනවා. මදුරු ටික එනවා. ඒකේ පීඩා ඔක්කොම යාට ලැබෙනවා. ඒකෝර මනසට සමීපව ඉන්න කෙනාට ඔය මනසේ හට ගන්නා වූ හැම දෙයකම වේදනා දරා ගන්න සිද්ධ වෙනවා. හැබැයි මනසට බොහොම දුරින් ඉන්න අය ඔය ප්‍රශ්නේ දේවල් නැහැ. තමන්ගේ සිත දුරස්ව දකින්න, දුරින්ව දකින්න, ඈතින්ව දකින්න, ඈත් කර බලන්න. සාමාන්‍ය මිනිස් සමාජය තුලත් මායාකාරී මිනිස්සු හමු වෙලා ඇති. ඔවුන්ව කොච්චර හොඳින් පාලනය කරන්න හැදුවත් අපිට පාලනය කරගන්න හොඳ මිනිස්සු බවට පත් කරගන්න බැරි වෙලා ගියපු අය ඉන්නවා ඇති. ඒ වගේම තමයි පෙනුතුනේ මේ ලෝකයේ තිබෙන දැවැන්තම මායාකාරී කුජලයා තමයි සිත. මෙයව මායාකාරීත්වයෙන් තොරව පාලනය කරගන්න හදා වඩා ගන්න මහන්සි ගතට කවදාවත් එහෙම කරගන්න බෑ. මෙයා ආයි අද මායාවක් කළා හෙටනම් කරන්න එකක් නැහැ කියලා හිතුවට මොකද කරන්නේ? ආයිත් හෙටත් මායාව. දැන් සිතේ තියෙන සම්පූර්ණ මායා ධර්මතාවයක් නම් ගන්නම දෙයක් හිතේ නැත්තම් මොකද කරන්නේ? පාන් ගෙඩියක් ගන්නවා. ගෙනල්ලා කොහම හරි අමතක වෙලා සතියක් විතර පරණ වෙලා උස්කාලා හොඳටම පණුවක් දාලා දෙන්නේ තුනේ කැයිලා තියෙනවා. පිරිසුදු වෙලා සතෙකුට කන්න තරම් දෙන්නේ තරම්වත් නැහැ. දැන් මේක හොඳට පරීක්ෂා කරලා බැලුවා දෙතුන් පැත්ත. අවබෝධයට පත් කරගත්ත මේකේ කිසිම දෙයක් ගන්න බෑ කියලා කාල දාන එක. හැරිලා බලන්නවත් නැති වෙන්න අද නැවත ඒක දිහා විශ්කල්ල දානවා. ව්‍යංජනයක් පිළුම් වෙලා දුර්ගන්ධයි. මේක කිසිම ආකාරයක ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමක් තියෙන කියලා තේරුම් ගත්තා මොකද කරන්නේ? ආයේ ඒක නැවත නොගන්න අදහසින්ම ඈත් කරනවා. හැබැයි ලොකුම පිළුම් ගඳ ගන්න ඒ ලොකුම පුස්කාපු කුණු වෙච්ච මේ සිත තියෙනවා තමන් ළඟ. සාමන්තයක තියාගෙන ඉන්නවා. ඒක මොනවා හරි හරයක් මට ගන්න පුළුවන් මේ මේක ඇති කියලා. ඒ නිසා හිත දිහා අවබෝධයෙන් බලන්න කියන්නේ. හිත දිහා අවබෝධයෙන් බැලුවාම පින්නතුනේ මොනම හරයක්වත් මේ හිතින් ගන්න දෙයක් නැහැ. එකඟ කළවත්, හදලවත්, ඍජු කළවත්, ඇල කළවත් මේ හිත මොනම විදිහකවත් ප්‍රතිචක්‍රීකරණය කළවත් ගන්න පුළුවන් දෙයක් මේක නෑ. තියෙන්නේ අත්හල යුතු, සිකල යුතු ධර්මතාවයක් විතර, ඈත් යුතු ධර්මතාවයක් පමණයි. හිත හදන්නපා. හිත හදන්න ගියොත් හදන්න බෑ. හිත අත්හැරලා ගන්න. එතකොටයි හිත හැදෙන්නේ. මං කියන්නේ හොඳට තේරෙනවද? දැන් මෙතෙක් කාලයක් ඔබ හිත හදන්න ගියානේ, හැදුන්නේ නැනේ. හැදුන් නැත්නම් හාමුදුරු කියන කරලා බලන්න, හිත හදන්නකෝ, හිත අත්හැරලා දාන්න. අන්නරක් වෙච්ච වෑංජනය අයින් කරලා දානවා වගේ. ඒකට කියනවා අලියුමලා කියලා පිටක් විශ් කරනවා වගේ කියලාත් කියනවා. හිත අත්හැරලා දාන්න. හිතේ හිතේවන හොඳයෝ බාර ගන්නත් එපා, නරකේව බාර ගන්න. ඉන්ද්‍රියන් එවන හොඳයෝ බාර ගන්නත් එපා, නරකේව. දැන් අපි කෙනෙක් අත්හරිනවා කියන්නේ මොකද්ද ඒක අදහස? එයාගෙන් මට උදව්වකුත් එපා. මට දැන් ඔය ඉන්න කපටි මිත්‍රයෝ අපි අත්හැරලා දැම්මහම මේගොල්ලෝ මොකද කරන්නේ? ආයි අපිට පොඩ්ඩක් ලං වෙන්න ඕනේ කියලා හිතනහම. අහෝ, ආයි උදව්වක් එහෙම දාගෙන චාටු වදනක් එහෙම කියාගෙන තමයි ඉන්නේ. එතකොට අපි උදව්ව ගන්න කියන මායමට ගිහිපු ගමන් ආයි අපි අහු වෙනවා. ඒ නිසා අපි අර අත්හරිනවා කියන එකේ අදහස තමයි උදව්වක ගන්නෙ නැති. මනසින් ගන්න මට උදව්වක් නැහැ. සමහර මිනිස්සුන් අත්හැරලා දාලා ඉන්නවනේ නේද? එයාගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. එයාගෙන් අපිට ගන්න දෙයක් නැහැ. එයාගෙන් තේරුමක් නැහැ කියලා අත්හැරලා දානවා. ඒ වගේ තමයි. ඒ නිසා මනසින් ගන්න දෙයක් නෑ. ඔබට යහපත පිණිස, නිවන පිණිස ඒ නිසා මනස අත්හැරලා දානවා. පන්සලේ වැඩට කරන්න කියලා කැමැත්තෙන් වගේ ආවා. කොළු ගැටේ කාලයකට කලින් මිනිස්සයට ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. මේ කන් ඇහෙන්නේ පිඟාන අරන් එහා පැත්තට අනිත් පැත්තට හැරිච්ච ගමන් ආයි මේ කිව්වට ඇහෙන්නේ. දැන් කටයුතු කරන්න හරි අමාරුයි. ගොඩාක් සම්පූර්ණ කන ඇහෙන්නේ නැති කෙනෙක් බවට පත් වුණොත් එයාත් ඒ කටයුතු කරන්න පුළුවන් බෑ. මුගුරු භාෂාවෙන් කිව්වත් පොස්ස ගේන්න කිව්වහම ඉදලා අරන් එන්නේ. පිඟාන ගේන්න කිව්වම හට්ටියක් අරන් එන්නේ. හැන්දක් අරන් එන්න කිව්ව පීයක් අරන් එනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ මේ මනස කියන කාරණේත් එක්ක ඊටත් වඩා වැඩි ආකාරයකින් ඊළඟට කතා කරන දේවල්. එක සිය කෙනෙක් ඉදිය තාපස කෙනෙක් කොච්චර හරි දේවල් කියනවා. ඉතින් මම ඒව අහගෙන ඉන්න ඕන. අහගෙන ඉඳලා ඒ දෙවෙනි පාරක් කියන ඒකම. මොකෝ ඒක ඕක මම අහලා තියෙනවා කියන්නේ. නෑ ඒ වුණාට අහන් ඉන්න ඕක මේක කියලා ආයි කියනවා. තුන්වෙනි දවසෙත් ඒකම කියනවා. ඒව කියනකොට ඉතින් දැන් දැන් තේරෙනවා දැන් මෙයාට පිළිතුරු දීලා මේක හරියන්නේ නැහැ. ඒක අහගෙන ඉඳලා හරියන්නේ නැහැ, මේක තේරෙන්නේ නැහැ. දැන් මෙයාව හැඩගස්සන්න පුළුවන් කමකුත් නැහැ. මොකද කරන්නේ? ඈත්ලා හිට ඕන කියලා තීරණය කරනවා. මොකද මෙයාට මොකක් හරි ඔළුවේ ඔළුවේ ආබාධයක් තියෙනවා වෙන්න පුළුවන් කියලා. එතෙන්ට අපි කොහොම හරි එනවා. මනස පිළිබඳවත් වෙන තුනේ ගැඹුරින් හදාගෙන යන්නේ අපිට තේරෙන දේ තමයි මේ මනස කියන්නේ ලොකු ආබාධකාරයෙක්. ඉන්ද්‍රිය ඥානෙ, ඉන්ද්‍රිය දැනුම කියලා කියන්නේ ලොකු ආබාධිත පුජ්‍යලේ. ලෝකෙන් දීපු සංඥා එකක්වත් 100%ක් හරි නැහැ. ලෝකෙන් උගන්වලා තියෙන සංඥා ධර්ම 100%ක් එකක්වත් හරි නැහැ. හරියට ඒක පාර්ශික බවක් තියෙනවා. පුජ්‍යල මතවාදයට ගැනෙනවා. ලෝකෙන් දෙන සංඥා එක කටයුතු කරන්න ගියොත් නිරන්තරයෙන්ම ඇලීම් ගැටීම් වල තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් ලෝකය අත්හරින්නේ. සිද්ධාර්ථ කුමාරයාණන්ට ඇවිල්ලා කියනවා, ඔබ කොහොමද මේ ලෝකේ රජ වෙන්නේ? එහෙම නැත්නම් බුද්ධත්වයටපත් වෙන්නේ? මේ ලෝකේ මගේ කියනවා. මොකද්ද කියන්නේ? මේ ලෝකේ මට ඇති දෙයක්. ඔබ කොහොමද මේකේ බුදු වෙන්නේ? ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ වචනය තමයි, මම ලොව අත්හරින්නේ, මම බුදු වෙන්නේ ඔබේ ලෝකේ නෙවෙයි. එහෙනම් බුදුහාමුදුරුවෝ බුදු වුණේ මේ ලෝකේද? මේ ලෝකේ නෙවෙයි. සමහර අය කියන ඉන්දියාවේ කියලා, සමහර අය කියන ලංකාවේ කියලා. ලංකාවේ දෙන්නේ මේ ලෝකෙත් නෙවෙයි බුදුහාමුදුරුවෝ බුදු වුණේ. තේරෙනවද? ලෝකයේ තුල බුදු වෙන්න බෑ. මාරේ බුදු වෙන්න දෙන්නේ නැහැ. එන්න මානේ බුදු වෙන්නේ දෙන්නේ. ඔබටත් එච්චරයි. ඔබේ අධ්‍යාත්මයේ ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒ බුදු මඟට එකතු කරගන්න, අනුබුදු මඟ ගමන් කරන්න මාරේ ඉඩ දෙන්නේ. මොකද කියන්නේ මාරයා? ඔබ කොහොමද ඔකේ බුදු වෙන්නේ? ලෝකෙ මගේ. දෙවල මොකද කරන්න තියෙන්නේ? ලෝකෙ අත්හරිනවා ඇරෙන්නට වෙන ක්‍රියාමාර්ගයක්. ලෝ අත්හැරියාම මට මොනවද ඉතුරු වෙන්නේ? විමුක්ති සංඥාව, විමුක්ති සිතක්, මුක්ති විඥානය. විමුක්තියට පත් වෙත මේ සලායතන, පස්ස නිරෝධ, වේදනා හැමදේම විමුක්තියට, නිරෝධයට පත් වෙච්ච එකක් තමයි ඉතුරු වෙන්නේ. මගේ කියලා හම්බ වෙන්නේ ඒ දේ නම් ඇත්ත වශයෙන්ම අපි ඒ දේ පිළිගත යුතු නැද්ද? පිළිගත යුතුයි. පුතඤ්ජනයාට තිබෙන්නේ අත්ති සුඛය. මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙන අත්ති සුඛය. එයා මනසින් දන්නෝ මේ මහ පොළොවේ තියෙන දේවල්, බාහිරේ තියෙන දේවල් හුදු පැවැත්ම පිණිස පමණයි, මේක මගේ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක අවබෝධ කරගන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එයා මේ සම්මුතියට අනුව ජීවත් වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ සම්මුතියට අනුව ඉතාම හොඳින්, ඉතාම ප්‍රබුද්ධව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. ධර්ම අවබෝධයේ තියෙන අය, අනවබෝධයේ ඉන්න අය නෙමෙයි, ධර්ම අවබෝධයේ තියෙන අය මේ සමාජය ඉහෙලින්ම සිටින්න ඕන. හේලක ඒගොල්ලෝ පහළට යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ළඟ උසස් දහමක් තියෙද්දි, දර්ශනයක් තියෙද්දි ඒක නිතරම ඉහෙලට එනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ආරාම හැම එකක්ම ලස්සනට තිබුණා, පිරිතුරුව තිබුණා, ඒවා ලස්සනට හදලා පූජා කළා. ඒකට හේතුව තමයි සමාජයේ ඉහෙලින්ම වැඩ ඉන්න සුදුසුයි කියන හදනවා. ඒ නිසා ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ පුතජන සත්වයාට කියන දේ අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනා නෙමෙයි, මේ පුතජන සත්වයාට ගුරුවරයෙක් බවට පත් වෙන එක. අනවබෝධයේ ඇති සත්වයා කියන දේවල් අහගෙන ඉවසගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනා නෙමෙයි, ඇත්තට අවබෝධය ඇති කරන උපදේශකයෙක් බවට පත් වෙනවා හැම කෙනෙක්ම. නැත්තම් දරුවෝ හැම හිතනවා ඇති අම්මා භාවනාවට යනවා හැමදේම ඉවසන්න ඕන කියලා. අපි මොනවා කළා? ඕ ඉවසන්න ඕන කියලා. එහෙම තත්ත්වයක් නෑ. එහෙම උනොත් එහෙම හරි වැඩේ වෙන්නේ නේද? එහෙම උනොත් පැවැත්ම හරි අමාරුයි. අනුන්ට කරදරයක් නැති වගේම අපි අපිටත් කරදරයක් වෙන්න බෑ අන්න අය. එතනයි ලෝක සාධාරණත්වයේ තියෙනවා. එහෙම නැතුව ලෝකේ අසාධාරණ විදියට හැමදේම ඉවසන්න පුළුවන් කම නෑ. අනුන්ට කරදරයක් නැති, තමන්ට කරදරයක් නොපෙවෙන තැන, අනුන්ට යහපතක් ඇති, තමන්ටත් යහපතක් ලබන තැන තමයි අපි නතර වෙන්නේ. එක අය අනුන්ට යහපතක්ම කර කර අපිට අයහපතක් ලබන්න උවමනාවක නෑ. අත්ත හිතං කත්තබ්බං පරහිතංච කත්තබ්බං. තමන්ගේ හිත පිණිසත් වැඩ, අනුන්ගේ හිත පිණිසත් වැඩ. ධර්මය අරමුණු කරගෙන වාසය කරනවා. මාර්ගඵල සත්‍යයක් අවබෝධ කරගත්තාම ඒකට අදාළ සමාධියක් තියෙනවා. මොකද කියන්නේ? සෝවාන් මාර්ගඵල සමාධිය, සකදාගාමී මාර්ගඵල සමාධිය, අනාගාමී මාර්ගඵල සමාධිය, අරිහත් මාර්ගඵල සමාධිය. මේ සෝවාන් මාර්ගඵල සමාධියක පින්නතුනේ මොනවද තියෙන්නේ? මේ සමාධිය තුල තියෙන්නේ මොනවද නැත්තේ? ඒ සමාධිය තුල නැත්තේ මෙන්න මේ තන මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස වලින් තොර වූ සුවයෙන් වැඩ ඉන්නවා. බලන්න මමත්වයෙන් තොර සුවයෙන් වැඩ ඉන්නවා කියන්නේ ඒක. සිතුවිල්ලක් එහෙන් මෙහෙන් රුංගාලා කැවිල්ල ගියාට මමත්වේ නෑ, සීලබ්බත පරාමාස නෑ. එතකොට අපි ඒක අරහත් ඵල සමාධියක් වගේ එකක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. අපි බලාපොරොත්තු වෙන්න ඕන සෝහාන් මාර්ගඵල සමාධිය මුල් අවස්ථාවේදී. ඒකෙදි සංයෝජන තුනක් අඩුවෙන් තමයි පවතින්නේ. අනිත් ඒවා සියුම් වෙවි පවතින්නේ. එහෙමනම් ඒ ඒ ඒ සුවය තමයි තියෙනවද කියලා ඉස්සෙල්ලා බලන්න. හැදෙන්නේ ඒ සුවය තියෙනවද කියලා බලන්න. නිර්සක් හදනවා වගේ තමයි. අපි භාගයක් දුරට හදාගෙන ඇවිල්ලා සම්පූර්ණ සුවයකින් බලාපොරොත්තු වුණොත් එහෙමනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කම නැහැනේ. සම්පූර්ණයෙන් හදාගත්තට පස්සට සම්පූර්ණ නිවහන සුවය ලැබෙන්නේ. එහෙම නැතුව තමන්ට එහෙම සෝයක් ලබන්න බෑ. එහෙමනම් මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්ගේ සමාධිය තුළ තියෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් තොර, විචිකිච්ඡාවෙන් තොර, සීලබ්බත පරාමාස වලට රැවටෙන. එහාට මෙහාට දුවන ගතිය, පොට්ටේ නිකාගෙන හරිය දුවනෝ, බනහන්න මෙහෙ දුවනෝ, අතන භාවනා කරන්න යනවා, මෙතන භාවනා කරන්න යනවා, කොහේ හරිද කියලා හිතා ගන්න බෑ. අරගත් සැකයි මේගත් සැකයි යනමාවත පැහැදිලි නෑ. ඒ ගතිය තියෙන එක කමන්නේ තිබුණට ඒක කොයි වෙලාවක හරි ධර්ම අවබෝධයත් එක්ක නැති වෙනවා. නැති වුණාට පස්සේ සංයමයෙන් සංසුන්ව එක තැනක එක භාවනාවක් දිනු කරගෙන තියනවා නම් එක විදියකට කාරණයක් අහගෙන ඉස්සරහට යන්න පුළුවන් කමක් තියෙනවා. එයා නාගන්නේ නෑ, අවශ්‍ය කරන්නේ නෑ. එයාට අනිත් එක ධර්මයේ හොඳට තේරෙනවා. මේකෙන් කියන්නේ මේකයි කියලා තේරෙනවා. අඩුවක් පාඩුවක් තිබුණොත් ඒකත් තේරෙනවා. ස්වභාවයෙන් ඇස් අරගෙන ඉන්න කෙනෙකුට ඇස් මායමින් යන ඕන දෙයක් පේනවා වගේ අවබෝධයෙන් යුක්ත කෙනෙකුට ධර්මයේ පිළිබඳව ස්වභාවයෙන් තේරෙනවා, નિરાයාසයෙන්ම තේරෙනවා. ආයාසයක් ඕනේ නැහැ. අවදිය තියෙන්නේ ආවරණ නැති කල. දැන් අපේ ඇසේ ඉදිරියේ මොන හරි දෙයක් ආවරණයක් නැතර කළාම අපිට පේන්නේ නැති යනවා. ඒකෝර අවදිය කියන එක වෙනම අවදියක් කියලා වෙනම එකක් නැහැ. ඇසේ ඉදිරියේ ආවරණ නැති බව තමයි අවදිය කියන්නේ. එහෙම නැතුව ආවරණ තිබෙද්දී අවදීන් ඉන්නවයි කියලා එකක් නැහැ. ඇසේ ඉස්සරහා තියෙන ආවරණ මොනවද? දෘෂ්ටි. ඒ දෘෂ්ටි ආවරණ තියෙනවා. ඒ ආවරණ නැත්තම් යාරවට පිටා හොඳට පේනවා. දෘෂ්ටි ආවරණයකින් බලන කෙනෙකුට සද්ධර්මය තේරෙයිද? අවදාවත් නැහැ. එයා ඒ දෘෂ්ටියත් එක්ක වයසට යනවා, සාක්ෂි වෙනවා. එනිසා දෘෂ්ටි ආවරණයක් දාගන්න එපා. දහම කියලා කියන්නේ දෘෂ්ටිය නෙමෙයි. මොන දෘෂ්ටියක් අත්දැකේ? සම්පූර්ණ විවෘත මනසින්, නිදහස් මනසින්. කන්ට්‍රෝල් කරන්න එපා, පාලනය කරන්න එපා, කන්සන්ට්‍රේෂන් එපා. ඇයි පයිකැ කරන්න බෑ? කරන්න පුළුවන් ටික වෙලාවක් බොහොම වීරේ තදංග ප්‍රහාණය හරියටම වේගෙන් කරගෙන රෝදයක් අතින් අල්ලන අතර කරන්න හදනවා. ඒ කැරගෙන වේගෙට අපේ අතත් එක්ක කඩලා යනවා. එහෙම නැත්නම් අපි රත් වෙනවා. ටික වෙලාවක් අල්ලගෙන ඉඳලා රත් වෙන නිසා අත හැමදාම දානවා. මනස පාලනය කරන්න නෙමෙයි තියෙන්නේ, මනස අත හැරලා. තව එකක් ගන්න අවශ්‍ය නැහැ. තව එකක් ගන්න නැහැ. මනස කියන සමස්ත ගොනුවම අතහැරලා තව එකක් ගන්න කියලා හිතන්නත් එපා, ගන්න ඕනේ කියලා හිතන්නත් එපා. තැනක නොරැඳෙන්න. තැනක නොරැඳෙන්න. තැනක නොරැඳෙන්න. හොඳින් පුහුණු කරන්න, පුරුදු කරන්න ටික වෙලා තැනක නොරැඳෙන්න. තේරෙන්නේ නැත්නම් තමන්ම මනසින් කියලා හරි අවදි කරගන්න තැනක නොරැඳින්න. තැනක නොරැඳෙනවා කියන එකේ අදහස මොකක්ද? දැන් බලා සිටි පමණින්ම යමක් දිහා එයා ඒකට කැමති කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. දවසක් මමයි වෙන විදේශික රටක සාමීන් වහන්සේ කෙනෙකුයි අපි මුණ ගැහුණා. ඔය ITN එකේදී අර අමුත්තන් පිළිගන්න ශාලාවේ ඉදිරියේ සිත කාමරේ ත්‍රේලා ඉන්න අතර එක යන සින්දුවක්. මොකද්ද සින්දුව? මට කොත්තුත් ඕනේ, මට ලයමුත් ඕනේ කියන සින්දුව යනවා. මම මේක දිහා මම මෙහෙම බලාගෙන හිටියා. මගේ අර හාමුදුරුවෝ අහනවා, ඔයා ඒකට කැමතිද කියලා. මම කිව්වා මං කැමති කියන එක නෙවෙයි නේ, මොකද වෙන්නේ කියලා මම මේ බලන් හිටියේ කියලා. කැමත්තක් අකමැත්තක් කියලා එකක් නෙමෙයි, මොකක් හරි මේක වෙනවා, ඒකයි මම මේ බලන් හිටියේ මොකද වෙන්නේ කියලා. කියලා ඒකයි. ඒ නිසා බලාගෙන සිටී පමණින් ඒක කැමැත්තෙන් බලාගෙන ඉන්නවනේ කියලා කියන්නේ බෑ. මොකක් හරි අරුමයක් ඒක වෙනකොට ඒක දිහත් බලාගෙන ඉන්නවා නේද? ඒක තමයි ස්වභාවය. එතකොට බලාගෙන ඉන්නවයි කිව්වක පමණි කැවත්තක් කියලා එකක් ඒක තියෙනවයි කියලා කියන්නේ බෑ. මොකද්ද මේ තියෙන්නේ බලාගෙන ඉන්නවා කියන එක තුල තියෙන්නේ. ඒ නිසා නෙවැරදි සංඥාවටපත් වුණාට පස්සේ බලන්න තහනම නැහැ. එයාට පේනවා දුටුව දේ දුටුව පමණයි, ඒකෙන් ගන්න දෙයක් නැහැ. එතකොට වේදනා සංඥා සංකාර බිහි වෙන්නේ ඒවා ගන්නා ස්වરૂපයට අනුවයි. බැලීම කියලා කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව මෙහෙම ඇහිම් බැලීම නෙමෙයි. ඒ අනුව තමයි වේදනා සංඥා සංකාර ඇති කරගන්න විදිය තුල ලෝභත් වේස මොහ වැටෙනවා නම්, කෙලෙස් වැටෙනවා නම් තමයි ඒක උපාදානයේට වැටෙනවා නම් තමයි අන්න බැලුවා කියන ගණේට වැටෙන්නේ. එහෙම නැත්තම් ඒව දුටුවා දුටුව පමණයි. හොඳට පේනෝ, හොඳට දන්නෝ. නමුත් අකුසල ධර්මයක් එකෙන් රැස් වෙලා නැහැ. එහෙමනම් මේ අපේ පෙනීම නැති කරගන්න නෙමෙයි තියෙන්නේ, හොඳට පේන්නෝ. ඒ පෙනීම නිසා අපි තුලට හිතවලට ගලාගෙන එන දේ යහපත් වෙන්න ඕන. ඒ යහපත් වෙන තැන ගැටලුවක් හටගන්නේ නැහැ. නැහැ. ඉතින් අපිට මේ ලෝකේ සෞම්‍යව බාර ගන්න බැරි වෙච්ච කම නේද මේ තියෙන්නේ? යහපත් ලෙස සෞම්‍ය ලෙස බාර ගන්න බැරි වෙච්ච එක තමයි මේ තියෙන්නේ. අපි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සෞම්‍ය ලෙස බාර ගන්න පුරුදු වෙනවා. ගහක් යට තියෙන හේවන සෞම්‍ය ලෙස බාර ගන්න ඕන. ඉක්මන් හදිසි නෙමෙයි. හොඳයි. අද දාන තිබුණොත් හොඳයි. දානේ නැත්තම් ඒත් හොඳයි. තවන්ට වැඩිපුර මිල මුදල් තියෙනවා නම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. එච්චරයි. දැන් මම සායනාංශ නමක් ඇරලා අර එහා පැත්තේ පොඩි බස් හෝල්ට් එකක් වගේ ගහගෙන මුලින්ම මෙතන හිටියේ මේ පාරේ යන ළමයි අහනවා, අම්මේ අරක බස් හෝල්ට් එකක්ද කියලා අහනවා. නෑ නෑ පුතේ, බොරි පන්සලක් එකේ අහගෙන යනවා. ඉතින් මානෙන් එතරම් හොඳයි වඩ. දැන් මෙහෙම ලොකුවට දැන් හැදිලා තියෙනවා අපේ පින්වත් චන්දන තිසේර මහත්තුමාන්ට මේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙමත් හොඳයි. හේවත් හොඳයි. කවන්නේ දැන් Tamanට කරන්න පුළුවන් දේ, විය හැකි දේ ආකාරයට Taman කරගන්න ඕන. ඒක ඉස්සරහට යනවා. නමුත් කොතන යාට හොඳයි. ගහක් කැලක හේවනක සුවයක හිටියත් ඒකත් හොඳයි. දවසක් ඔය ඇඳක් කඩන මම ඔස්ට්‍රේලියාවේ ගිය වෙලාවේ අයියෙන් ඇවිල්ලා වාඩි වුණා. දඩංගල ඇඳ කඩන වටුන මෙහෙ වගේ අර බුරුතුන් හැරෙන්නේ නෙමෙයිනේ. ආදර තියෙන මොනවාරි පදන් ලියකින් කොහමරි ඇඳ කඩන වටුන දැන් මේක මහරෑ ගිහිල්ලා මේක හදන්නත් බෑ කියන්නත් බෑ. මොකද අරක පුටු වගේ තියෙන එක පැත්තක් කඩන වැටලා අනිත් පැත්ත කෙලින් තියෙන්නේ. මම පුටුයි වගේ ඔය එහෙමත් හොඳයි. නිදාගෙන ඊට පස්සේ මම උදේ ගිහුවා. මම මේ කඩන් වැටුනේ මං කො 12ට කියන්න තිබ්බනේ මේක හදලා දෙනවනේ. මං කො කම්මන්නේ මට හොඳයි කියලා. ඒ නිසා බොහොම සුහදව බාර ගැනීමන සුහ මේ අස්සරට මේ ලෝකේ බාර ගන්න අපිට පුරුදු වෙන තැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ලස්සනරේ බාර ගන්න පුරුදු වෙලා තින්නේ මම කැමති වෙන විදියට පවතින්න ඕන. මගේ හිත, මගේ මහත්ය, මගේ නෝන, මගේ දරුවා, මගේ අසල්වැසියා. ඊතර කොටිම කිව්වොත් අපි ඊතර බල්ලා. ඌ මට ඕන වෙලාවට බුරන්න ඕන, අනිත් වෙලාවට බුරන්න නැතුව ඉන්නවා. ඒ නිසා තමන් කැමති විදියට කියන එක හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? කැමති දේම නොලබන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපිට තියෙන එකම විකල්පය තමයි ලෝකේ අපිට වෙනස් කරන්න බෑ. ලෝකයේ තුල අපි ඕ සුහදව සොඳුරව එක බාර ගන්න පුරුදු වෙනවා. දැන් මරණය කියන එකෙන් ගැලවෙන්න කවුරුත් හදන්නේ. ගැලවෙන්න හදනවා මහන්සි වෙන මහන්සි. එයා නිකන් පීඩාවටපත් වෙනවා විතරයි අවසානයේ ඒක ලබන්න වෙනවා. හැබැයි කෙනෙක් මරණය පවා සොඳුරව බාර ගන්න සූදානම් වෙනවා. එයාට ජීවිතේ ලස්සන වෙන්නේ නැද්ද? ලස්සන වෙනවා. එයා මේ ඉක්මනින් මැරෙන්න හරි මැරෙන්න කැමැත්ත පළ කරන්න හරි එහෙම එකක් නැහැ. එවනම් මේ ලෝකේ තියෙන හැමදේම සොඳුරව බාර ගන්න පුරුදු වෙනවා. දැන් මෙතෙන්ට එන අයට පුළුවන් ද මරණය වැනි දෙයක් සොඳුරව බාර ගන්න? බොහොම ආදරෙන් තමන් බොහොම කාලයක් බලාගෙන හිටපු බොහොම සෙනෙහසක් තිබුණු මිත්‍රෙක් එනවා වාගේ දැනෙයිද? එහෙම නැත්තම් දකින්න අකමැතිම පුජ්‍යලයා එනවා වාගේ දැනෙයිද? අපි සාමාන්‍ය ලෝකයේ මේ දකින්න මරණයට බය නැති ඔය චණ්ඩි වගේ අය නේද? හමුදා නිලධාරීන් වගේ අය, එහෙම නැත්නම් ත්‍රස්තවාදී අය ඉන්නවා. බය නැහැ. ඒගොල්ලෝ ළඟ තියෙන බය නැතිකමද? බය නැතිකම නෙමෙයි තියෙන විකෘතිය. ඒ අවබෝධය තුළ බය නැතිකම එහෙම නෙමෙයි තියෙන උම්මාදය තියෙන්නේ. ඒ උම්මාදය තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. බලන් බෝම්බයක් බඳගෙන ඇවිල්ලි වෙරලා පුපුරවා ගන්න ඇයි? ඕ උම්මාදය තුළ. අඥාන පුජ්‍යලයා උම්මාදයට පත් කරන්න බොහොම ලේසිනේ. එයා ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන් කුපිත කරන්න ලේසි අඥාන පුජ්‍යලයා. ඥානවන්තයෙක් එහෙම කුපිත කරන්න බෑ. මම ওই හමුදාවේ ඉන්න ළමයින්ට එහෙම කියනකොට මම කියන කොහේ හිටියක් කමන්නේ කොල්ලෝ, ඇඟ බේරගෙන ජොබ් එක කරපන්, ඔබ කොහොම හරි ජීවත් වෙලා ඉන්නපයි කියලා. නෑනේ රට වෙනුවෙන් ගෝ, මං විතර රට වෙනුවෙන් ගෝ, මලාට පස්සේ රටක් නෑනේ බං කිව්වා. ජීවත් වෙලා තින්න බෑ රටක් තියෙන්න කියලා, තමන් පරිස්සමෙන් කටයුතු කරන්න කියලා. නෑනේ කිව්වා මලාට, මලාවන් පස්සේ කොඩිය දානවා කිව්වා පෙට්ටියට උඩින්. ඒක හාමුදුරුන්ටවත් දාන්නේ නැහැ කිව්වා, ඒක අපිට විතරයි කිව්වා දාන්නේ. මං කිව්වා බං කොඩිය ගැන රෙදි කෑල්ලක් නේ, ඕක හදලා දාගන්න බැරි ඕන වෙලාව. ගෙවල් වල පෙට්ටියට උනත් රැට රැට දාලා තියන්න පුළුවන්, පස්සෙ යන්නේ. ඉතින් ඒක මා විශ්වාසන්නේ කියලා. අනේ බවුනේ මිනිහගේ බලාපොරොත්තු මලාට පස්සේ කොඩිය පෙට්ටියට උඩින් දාන්න. ඉතින් මේ බුද්ධජන ලෝකයේ තියෙන දුර්වලතා. ඒකයි තියෙන தත්ත්වය. ඇත්තෙම මැරෙන්න කෙනෙක් විතර නැහැ. මැරෙන්න කෙනෙක් විතර නැහැ. මොනවද මැරෙන්නේ? නොමරනවයි කියලා හිතාගෙන හිටපු දේවල් මැරෙනවා. හැබැයි තිබුණේ ඔක්කොම මැරෙන දේවල්. නොමරනවයි කියලා හිතාගෙන හිටපු දේවල් මැරෙනවා. හැබැයි මෙතන මැරෙන්නේ නොමරන දේවල් නෙමෙයි. මැරෙන දේවල්ම මැරුණා. ඒක ගලාගෙන යන විදිහට ගලාගෙන යනෝම මේ නිකන් අපි චින්තනය වෙනස් කරගන්නවා විතරයි. ඇදෙන්නේ නෑ. මැරෙන දේවල් මැරුන්නේ නෑ. මැරෙන දේවල් කොහොමද මෙරි මෙරි තිබුණා? මැරෙන්නේ ගෑ නිසා මැරෙනවයි කියලා එක නැහැ. මැරෙන ධර්මතා අපගේ නොවේ. එහෙමනම් මේ හදන්නේ බුදුරජාණන් වහන්සේ නිවැරදි කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියපු කතාව තමයි මේ හදන්නේ. අවිද්‍යාවත්තේ වාසේස විරාග නිරෝධෝ කියන ක්‍රමයට හදන්නේ. අවිද්‍යාවේ සම්පූර්ණේම අශේෂ විරාග නිරෝධයක් ඇති කරන්නේ මේ උත්සාහ කරා. පුජ්‍යලයා තුලගේ රෝධය හැදුනා. මේක නිරෝධය අනිත් පැත්තට ඇති කරන්න. මේකත් ඇති නිවන් දකින මොකද? කිසිදු තැනක නොපිහිටා සිටින්න. කිසිදු තැනක නොපිහිටා සිටින්න. කිසිදු තැනක නොඇලී වාසය කරන්න කියන වචනේ ඇති නිවන් දකින. ඒ කිසිදු තැනක නොඇලී වාසය කරන්න කියන වචනේ ඇති නිවන් දකින. දැන් ආහාර භුක්ති විඳීම කරන රහතන් වහන්සේ කෙනෙකුයි පුතඥ කෙනෙකුයි. දැන් දෙන්නම අනුභව කරන වළඳනවා. නමුත් එතන ක්‍රියාත්මක වෙන ඇලීම හා නොඇලීම කියන එක ක්‍රියාත්මක වෙන වෙනම ස්වරූපයකින් නේද? අපි එකම ආහාර වේලක් හදලා අපි ගේනෝ මේ සමාජ තලයේ ඉන්න විවිධ පුජ්‍යලයෝ. ආතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා, ප්‍රබුද්ධ අය, උසස් නිලසල දානාන්තර දරණ අය, සාමාන්‍ය අය සහ යාචකයෝ යන්න, ඒ වගේම සාත්‍ර කියන අය ඔක්කොම එහෙම ඕලිමක් කොහොම හදන වටේට රවම හදලා දෙන එකම එක ආහාර ලිස්ට් එක තමයි දෙන්නේ. එක විදියට අනුභව කරයිද? කිසිසේත්ම නෑ. එහෙමනම් මේ අනුභවය තුළ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැකීම තුළ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇසීම තුළ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ගන්න විදිය අනුව. ඒ නිසා ඔබ ගන්න විදිය හදා ගන්න ඕන. ප්‍රබුද්ධ කර ගන්න ඕන. සමහර ක්‍රියාවලියෙන් දැක්කන් තරහ ගන්නවා. සමහර දේවල් ලෝභය, සමහර දේවල් වලට ද්වේෂය හට ගන්නවා. නේද? තමන්ගේ ළමයා දිහා බැලුවාම ලෝභයක් හට ගන්නවා. අනිත් ළමයා දිහා බැලුවාම එහෙම එකක් හටගන්නේ නැහැ. දැන් බලන්න, දැන් අපි හිතමුකෝ යම් කිසි කලබලයක් ඇති වුණාම මේ මනුස්ස සත්වයා මොකද කරන්නේ? තමන්ගේ ළමයා හොය හොයා බලනවා මෙතනින් තමන්ගේ ළමයා බේර ගන්න. රිලව් වඳුරෝ වගේ මොකක් හරි කලබලයක් කරලා බලනකො අහුවෙච්ච පැටිය උස්සන් කුටුස් ගාලා දුවනවනේ. ආයේ කිසි කතාවක් නැහැ. ළඟ ඉන පැටිය තරම් දුවනවා. ඊට පස්සේ මාරු කරගන්නවා ගිහිල්ලා ඒගොල්ලෝ. බලනකොට වඳුරෝ හොඳයි මේ මිනිස්සුන්ට වඩා. වචින කල්ලා කරේ විවෘත් වෙයි මේගොල්ලෝ එහෙම තරහ. අපි එහෙම අපි මේ අපි මේ කෙනා හොයලා හොයලා කියලා. එහෙම තමයි ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ක්‍රියාවලිය. මරණය හමුවෙත් සැනසිලිදායක ජීවිතයක් හදාගන්න පුළුවන් කෙනාට අනිත් දේවල් හමුවේ කවර කතාද? නේ අනිත් දේවල් හමුවේ කවර කතාද? ඒවයි හමුවේ කිසිසේත්ම සැලෙන්න උමනාවක් නෑ. ඒක තමන්ගේ හෘදයාංගම දැක්ම සහ අවබෝධය. නමුත් කවදාවත් පුතඥයන්ට යට වෙන්න ඕනේ. මම කියන්නේ පුතඥන ලෝකයේ නායකත්වයක් සපයන සහ උපදේශයක් දෙන කෙනෙක්. එහෙම නැතුව මේ තමන් දැහැමී කියලා අදහිමි සමාජයට යටත් ජීවිතයක් වෙන්න උමනාවක් නැහැ. එතකොට වරද හමුයි ඉවසන්නට කියලා බුදුහාමුදුරු උගන්වලා නැහැ. එහෙම උගන්වලා නැහැ. නිහඬ වෙන්නේ නැති තැන මොකද අර මාළුකාරයෝ වගේ කෑ ගහන්න කියලා අහන්න පුළුවන්. නිශ්ශබ්ද කරව ගන්න පුළුවන්. ඒකෙන් බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අනිත් කෙනාගේ යහපත උදෙසා ඒත්තංව යහපත් මගෙහි යොමු කිරීම උදෙසා තමයි එවැනි සරවචනයක් හරි පාවිච්චි කරන්නේ. හැබැයි ඒ සරවචන කියලා කියනේට අපේ අය වැරදි විදියට සැලකුවට සරවචනයක් බවට පත් වෙන සමහරලාට හිමින් සොඳුරුව කියන වචනක්. මොකද හේතුව ඒවයි අහිත අනර්ථයේ තිබුණොත් අන්න ඒවට කියන්නේ සරවචන කියලා. එහෙම නැතුව මේ හයියෙන් කතා කරන නපුරු වචන වලට සරවචනය කියන්නේ කෙනෙක්ගේ යහපත උදෙසා කරන කතාවකට ඒකට සරවචනය කියලා කියන්නේ. සරවචනය කියන්නේ ප්‍රතිඵලයේ සැර වුණොත්. ප්‍රතිඵලය හොඳ නම් එතකොට හොඳයි. දැන් අපිත් පොඩි කාලේ හැවේ නාන්න යනකොට කියනම දේ අහන්න නැතුව හොරෙන් පැනලා නාන්න යන හදනකොට අපේ අම්මා කියනවා තෝ කාපිය කිඹුලා කියනවා. අපි පාගිටි බසට ලාගෙන ඉන්නවා. දැන් එතකොට මේ කිඹුලා කන්න කියන එක නෙවෙයිනේ අදහස් වෙනන්නේ. අය එතකොට ඩිංගක් බය වෙනවා. පාලනය කරගන්නම බෑ. යන්නේ හදන්නේ. ඒත් ආන් නැත්තම් ඉතින් ආද දවල්ට කෑම නැහැ. ඒක නේකිනුත් පාලනය කරන්න බලනවා. නේද? ඒවයි තියෙන්නේ ඉතින් කරුණාව. ඒ නිසා ඒ සරවචනෙන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ මේ වගේ වචන වලට. ඒ නිසා දැන් මේගොල්ලොත් බණ අහන්න නැතුව මොහොම යනකොට ඉතින් කියන්නේ නේද ඕකාපිය කිඹුල කියලා. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ වගේ උදාහරණයක් දක්වලා තියෙනවා? ගම්මානෙක ඉන්න ගැමියෙක් පිටස්තර පුජ්‍යලෝ පිරිසක් එනවා ඒ ගම්මානෙට. ඒ ගම්මානෙ තියෙන සොඳුරු ලස්සන වැවක්. ඒ වැවේ පැනලා නාන්න යනවා මේ තරුණ පිරිස. අර ගම්මානෙ ඉන්නේ ගැමිය ඇවිල්ලා කියනවා දරුවෝ උතන නාන්න එපා. උතන බිලි ගන්න තැන. උතන අවධානම් තැන. උතන කිඹුල්ලු ඉන්න උතන නාන්න එපා කියනවා. ඥානවන්තයෝ මොකද කරන්නේ? ඉක්මනින් ගොඩට එනවා මේ ගැමිය තමයි මේ ගමේ ඉන්නේ, මෙයා තමයි මේ වැව ගැන දන්නේ, අපි ආගන්තුකයෝ, මේ දේ කියන දේ අහලා අපි ඒ ගොඩට එන්න ඕනේ කියලා කල්පනා කරනවා. කියන දේ අහන්න නැති හිතුවක්කාර දෙන්නෙක් මොලේ නැති දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ හොඳ නක්ලා නානවා. නානාතර සැලකිල්ලක් නැතුව ඔහේ දියබුංග ගහ අල්ලාප සල්ලාප කතා කර කර නානනේ නේ. එවන ආපු ගමන් හරෙන් කිඹුල කෑවිලා ඔන්න අරන් යනවා. අරන් යනවා ඉතින් කිඹුල කෑවෝ කියලා කෑ ගහලා වැඩ නෑ. එතකොට ප්‍රමාද වැඩි. එයාසා ප්‍රමාද අප්‍රමාදේන සම්පාදේ. ප්‍රමාද වෙන්න එපා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ කියන මහා සාගරයේ තියෙන බියජනක බව බුදුහාමුදුරු දේශනා කළ අපා දුකට වැටුණොත්, පෙරේත ආත්ම වලට වැටුණොත්, තිරිසන් ආත්ම වලට වැටුණොත් ඔබට යන්න තැන බුදුම දුකක් විඳින්න සිද්ධ වෙන්නේ. වහාම උතින් ගොඩ වෙන්න මේ තණ්හා මාන දිට්ටි අවිද්‍යාවන් වල මේ පැටලිලා බුරු තෘෂ්ණාවක කෙරෙන්නේ නැති වැඩක අයිති කරගන්න බැරි දෙයක් අයිති කරගන්න මේ මහන්සි දරන ස්වභාවය අතහැරලා දාන්න, තමන්ගේ හිත නිදහස් කරගන්න, සියලු සංස්කාර වලින් ඔබේ හිත නිදහස් කරගන්න කියන අවවාදය කළා. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද මගේ හිත සංස්කාර වලින් නිදහස් කරන්නේ කියලා. අවබෝධයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කරන්න. යමක් අවබෝධ වෙනකොට ඒක ප්‍රහාණය වෙනවද නැද්ද? ප්‍රහාණය වෙනවා. මේ අල්ලගත්ත දේ පිළිබඳ දැන් අඹ ගෙඩියක් අතර ගත්තා. කපාට ගත්තේ රසනයි රසයි මේ අඹ ගෙඩිය නම් හරි ෂෝක් කියලා. පොඩක් පල්ලපැත්ත පෙරලලා බලනකොට මෙන්න පොඩි සිදුරක් තියෙනවා පණුවෙන් ගියපු. මොකද වෙන්නේ? දර්ශනය නිසා, දැක්ක නිසා ඉබේම ආපෝ අඹ ගෙඩිය ලස්සන තමයි, ඒනට මේක පණුවෙන් පැත්තකින් කාලානේ කියලා එවලේම අර හිතේ අදහස අත්හරිනවා. කයි තියෙන දේ ඒ නිසා ඔබ ඕනම දෙයක ඇල්ල තියෙනවා නම් ඒක පිළිබඳව ආදීනව සංඥාව යොමු කරලා බලන්න ඒවත් හැරෙනවා. ආසත්ත භාවයක් නිසා තමයි ඕනම කෙනෙක් යම් දෙයක් වෙනුවෙන් දුක් විඳින්නේ. පීඩා විඳින්නේ. මේ ලෝකේ දුක් විඳින්නේ මොකද කියලා අහුවොත් උත්තරේ මොකද? සැප සොයා. දුක් විඳින්නේ මොකටද? සැප සොයා. කොච්චර කාලයක් ඒ දුක විඳිනවද? ජීවිත කාලෙම. සැප කොහෙද තියෙන්නේ? ඔබාව ළඟත් නැතිකොට, පුටින් ළඟත් නැතිකොට, මහින්ද රාජපක්ෂ ළඟත් නැතිකොට, මෛත්‍රීපාල ළඟත් නැතිකොට අපිට හොයන්න වෙන්නේ රහතන් වහන්සේලා ළඟ පමණයි. හිතනවද බලය නිසා, ධනය නිසා, නෙලිය නිසා සැප පිහිටන්නේ නෑ. මේ ගොඩාක් මිනිස්සුන්ගේ මේ අදහසක් තියෙනවා, මේ වාහනයක ගියාම සැප තියෙනවා, ගියක් තොරක් හදාගත්තාම සැප තියෙනවා, රස්සාවක් කරාම සැප තියෙනවා. එහෙම නෙමෙයි. මම දකින්නේ මේ අපි මෙහෙදි මේ કૃතිමව ගන්න මේ සීතල හුළඟ ටික නොමිලි තිනවනේ ගමේ නේද? නොමිලි තිනවනේ ගමේ. එතකොට මේ සීතල හුළඟ මේ සල්ලි වලට නැහැ කියලා එයා දුප්පත් නෑ. ගහක් යටේ හිවෙන තිබ්බහම මේ පෝෂකකම එතන තියෙනවා. මෙහිට වඩා හොඳ ඔක්සිජන් තත්ත්වයක් තියෙනවනේ ගමක. එතකොට මේ මිනිස්සේ එතන පෝෂකකම තියෙනවා. අපි මේ පෝසත්කම අධ්‍යාත්මිකව දකින්න ඕන. ප්‍රඥාව, ප්‍රඥා ධනය, නුවණ තියෙනවා. එහෙම නුවණ තියෙනවා නම් එතන තමයි සැපේ තියෙන්නේ. ඒ කාලේ පෝසත් ගෙදරක් කියලා සැලකුවේ පින්නතුනේ මොනව තියෙන ගෙදරක්ද ඒ කාලේ? කියන 70 ගණන් වල විතර ලයිට් තියෙනවා නා. වතුර ගෙදරට තියෙනවා නා. බස් පාර ඕ මීටර් 50ක් ඇතුළත 100ක් ඇතුළත යන්නවත් තියෙනවා නම් අපි ඒකේ තරගන අංග සම්පූර්ණ පෝසත්ගයක් කියලා. ඊට පස්සේ පෝසත්කම ටෙලිෆෝන් එකකුත් තියෙනවා නම් ඒ ගෙදර ගොඩක් පෝසත්කමක් තියෙනවා. ඊට පස්සේ ටීවී එකකුත් තියෙනවා නම් ඔන්න තවත් පෝසත්කමක්. ඊට පස්සේ එකෙන් එහාට ඇවිල්ලා සෙල්ෆෝන් එකක් තියෙන්න ඕන. ඇත්ත වශයෙන්ම ඒක නම් ඇත්ත කතාව. මමත් මේ ළඟපාත මේ සාවිනහසේගේ අර ආදාහන ගෙදරක වැඩම කළා. සෙල්ෆෝන් එක දාලා එක දවසයි දෙකයි යන්නේ. ගියපු දවසට පුදුම අමාරුවකට. ඒ කියන්නේ ප්‍රායෝගික අමාරුවකට. ඒ කියන්නේ වාහනේ ළඟට ආව ඩ්‍රයිවර්ුන් නැහැ නේ. දැන් හොයනවා හොයනවා හැම තැනම හොයනවා. ආස්තක මුල්ලක කොහේ හරි ඉතින් හම් වෙනකන් හොයන්න වෙනවා. ඉතින් මම විනාඩි 45ක් විතර හෙව්වා. ඉතින් මට තේරුණා ෆෝන් එකේ තියෙන වටිනාකම. ෆෝන් එක තිබ්බනම් මම මේකද වෙන්නේ නැහැ කවදාවත්. මම මෙතෙන්ට ඇවිල්ලා කෝල් එකක් ගහුවම් මිනිහා මෙතෙන්ට එනවා. ඉතින් මේක මට තේරුණා නැතුව බැරි කාරණය මේ ෆෝන් එක අපිට මොන තරම් කාලේ ඉතුරු කරලා දෙනවද කියන කාරණේ. හැබැයි ඒ ඉතුරු කරලා දෙන එක අපි ලබන්න ඕන. ඒ ඉතුරු කරලා දෙන සහනය අපි ලබන්න ඕන. ඉතින් මිනිස්සු ඒ සහනය ලබන්නේ නැති එකනේ ප්‍රශ්නේ. දැන් මාසයක් ගිහිල්ලා යන්න ඕන රටකට දැන් පැය 4කින් 5කින් යන්න පුළුවන්. ඇයි ඒ සහනය ලබන්නේ නැත්තේ? පැය 4ක් මදි. මේක මීට වඩා ඉක්මනට යන්න හදන්න බැරි වුණාද? ඒක මදි. ඊළඟට අනාගතයේදී පැය 4කින් 5කින් හඳට ගිහිල්ලා එවි. ඒකත් මදි වෙනවා. මේක පොඩ්ඩක් මීට වඩා ඉක්මන් කරන්න බැරි වුණාද? ඒක තමයි ලෝකේ හැටි. එහෙසා පෝසත්කම කියලා එකක් ලෝකේ භෞතිකවාදී ක්‍රමයට කොයිබකවත් නැහැ. පෝසත් වුණා නම් ඔය විදුලි බලය නැති කාලෙදී ඒ අය පෝසත් නේද? මං අහන්නේ ඉස්සර මහරජ කෙනෙක් ලබන සුවයට වඩා අද ත්‍රිවිලර් එකේ යනකොට ඒ සුවය ඊට වඩා වේගයකින් අශ්ව කරත් එකට වඩා වේගයකින් ගැස්සෙන්නේ නැතුව යනවනේ. එතකොට අර ත්‍රිවිලර් එකේ යන මනුස්සයා ඕ මහරජ කෙනෙකුට වඩා සැපකින් සුවකින් ඉන්නේ. නමුත් ඒක භුක්ති විඳ ගන්නෙ නැහැ. නමුත් ඒ කාලේ අස්ව කරත්තෙත් ගියේ හරි ලොකුවට ආඩම්බරේ. මතකද ඒ කාලේ අපේ අය ඉබ්බකාරිකේ ගියේ කොහොමද කියලා? හරි ආඩම්බරෙන්නේ. දවස් ගාලා වහගෙන 60ට 60 යන්නේ. 60ට යනවා කියන්නේ ඉතින් ලොකුම වේගය. අපි කීවට කියන්නේ 60ට 60 යනවා කියලා. දැන් ඉතින් 60 ගණන් ගන්න 180ටවත් යනවා. 60ට ඉතින් සාමාන්‍ය පාරෙත් නිකන් ඉන්න කොටත් යනවා. ඉතින් බලන්න 60. මේ කාලේ එකින් ආඩම්බරයක් ඇති කරගත්තා. පුජ්‍යලමානය එහෙමනම් මේ මානසික රෝගයන් ලෝකේ පැතිරලා තියෙන මේ මානසික රෝගය සුවපත් කරගන්නයි අපි අවදිමත් වෙන්නේ. ඒක තමන්ම තමන් මනස පිළිසතර කරලා හදාගන්න ඕනේ. පිළියෙල කරලා හදන්න ඕනේ තමන්ගේම මනස තමන් හදාගන්න. මේවා කුසල මේවා ඵලදායි නැති දේවල්. මේවා මට අහිත පිණිස පවතින මේවා මට හිත පිණිස පවතින කියලා දකින්න ඕන. මොනවද ලෝකෙ හිත පිණිස පවතින්නේ? ලෝකය තුල හිත පිණිස පවතින්නේ මේ ලෝකයේ මට ගත යුතු දෙයක් නැහැ කියලා දකින්න දර්ශනයම පමණයි. මේ ලෝකේ නොයලිය යුතුයි කියලා හිතන දර්ශනය තුලම පමණයි පින්නතුනි හිත පිණිස පවතින්නේ. සිත ඇලෙව්වොත් එහෙම ඒකෙන් පීඩාවක් ලබනවා. ආදීනවේ නොදන්නා තාක්කල් තමයි, ප්‍රඥාව නූපදී තියෙන තාක්කල් තමයි පුජ්‍යලයාගේ ඇලීම තියෙන්නේ. අතහැරෙන දේ කොහොමත් අතහැරෙන්න කලින් අත්හරින්න. අතහැරෙන දේ කොහොමත් අත්හරින්න කලින් අත්හරින්න. දැන් මේ කය අපෙන් අතහැරෙන්නේ නැද්ද? අතහැරෙන. අතහැරෙන්න කලින් අත්හරින්න. ඊට පස්සෙ ඔබ කවුද? ප්‍රමාදීව අතහරින්න. අපමත්තානමීයන්ති. අතහැරපු ගෙනයි මැරෙන්නේ නෑ. මොකද මරණේ වේලා සරීම බාර දුන්නා. මරණ බය, ව්‍යාධි බය, අපා බය යන්න නැතුව යනවා. දුරු වෙලා යනවා. ඒකෙන් අදහස් වෙන්නේ පාර මැද යන මිනිස්සෙක් මේ නිර්මාණය වෙනවා කියලා. බල්ලෙක් කපන්න කණ්ඩාවහම ඌට කාපිය කියලා ඩෝප් කරයෝකි අල්ලගෙන කකුල අල්ලගෙන ඉන්නවා කියලා. එහෙම අදහස් වෙන්නේ තමන් දර්ශනය තුළ හෘදයාංගම එතෙන්ට පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. පාලනය නොකරන තැන සිදුවෙන පාලනය තමයි ධර්මයේ පාලනය. දැන් මුළු ලෝකෙම මේ පාලනය කරන්න හමුදාවල් වලට වේදම් කරන වේදම් කෙරෙල්ල, පොලිසිය වලට වේදම් කරන වේදම් කෙරෙල්ල, උසාවිය වලට වේදම් කරන වේදම් කෙරෙල්ල ගත්තොත් එහෙම මොන තරම් ධනස්කන්ධයක්ද? නමුත් ලෝකෙ පාලනය වෙලාද? පාලනය අඩුවතර මේ පාලනය කරන්න ඉන්න කට්ටියවත් පාලනය වෙලාද? ඒත් නෑනේ. ඒක තමයි ලෝකේ හරි අමුතු තැනක්. ලෝකේ හරි අමුතු තැනක්. අතහැරීම යනු ක්‍රියාවලියක් නොවේ. අතහැරීම යනු ක්‍රියාවලියක් නොවේ. ක්‍රියාවලියක් ඇති තැන අතහැරීමක් නැත. ඔය වචනේ හොඳට තේරුම් ගන්නකෝ. අතහැරීම යනු ක්‍රියාවලියක් නොවේ. ක්‍රියාවලියක් ඇති තැන අතහැරීම නැත. ඒක තේරුම් අරගෙන නිසි ධර්මයේ තුල තමන් පිහිටන්න. කියන්නේ ක්‍රියාවලියක් කින් තොර වූ අතහැරීම කියන එක තැනට ඔබපත් වෙන්න ඕන. ඔබට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අවබෝධයේ පූර්ණත්වයටපත් වෙනවත් සමගම ඔබ එතෙන්ට ස්වභාවයෙන් ඔබපත් වෙන්න ඕන. අතහැරීම යනු ක්‍රියාවලිය නොවේ. ක්‍රියාවලිය ඇති තැනක අතහැරීමක් නැත. ඔය වචනේ කියවන්නකොට ටිකක් හිතෙහි මතකයේ අවධාරණේ මතු කර කර ඥානයට දීලා ධර්මයේ ඒ තුලින් පුබුදවා ගන්න. සැබෑ අතහැරීම කොතනින්ද පැනනගින්නේ කියලා අවබෝධ කරගන්න. පාරිවාහන පැදලා පැදලා පුරුදු වෙලා සාමකාමීව වාහන පදවගෙන යන්න පාරි ඉගෙන ගන්නවානේ. ඉස්සෙල්ලම ලර්නර්ස් කෙනෙක්ගෙන් රේදුරු පුහුණු පාසලකින් ඉගෙන ගන්න ටිකක්. ඊට පස්සේ ඉගෙනගෙන ඊට පස්සේ එල් බෝඩ් එකක් දාගෙන තවත් කාලයක් යන පුහුණු කරුවත් නැතුව ද යන සමහරලා රේල් බෝඩ් දාගෙන කට්ටිය හොම හොම ගිහිල්ලා එයා පළපුරුදු රියදුරෙන් බවට පත් වෙනවා. මනසත් ඒ වගේ තමයි. මනසත් එක්කම දුවලා තමයි මේ මනසත් සමග සාමකාමීව වැඩ කරන්නේ කොහොමද, පවතින්නේ කොහොමද කියලා ඒ අත්දැකීම ලබා ගන්නේ ඔබ මනස තුල ඒ පුහුණු වීම වෙමින් තමයි. මුල් කාලේදී මොකද්ද ස්වභාවය? වරදින ස්වභාවය වැඩි. පුහුණුව වැඩි වෙන්න වැඩි වෙන්න එයාට අවබෝධය හොඳයි. එයාට අගල දන්නවා කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා. එතකොට ඒ ස්වභාවයයි. සමහර අයට එක එක ස්වභාවයෙන්ම ඇඟේ තියෙන එක වර්ධින ස්වභාවෙම අඩුයි සම්පූර්ණයෙන් ඉක්මනින් මේක අල්ල ගන්නවා. සමහර අයට බෑ. වාහනත් එහෙමයි හිතත් එහෙමයි. ඒ නිසා සිතත් එක්කත් කොහොමද මේ සාමකාමීව පවතින්නේ කියන එක ඔබ පුහුණු කරන්න වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන ප්‍රායෝගිකව. සැඩ පහරක පීනන්නත් ඉගෙන ගන්න පුළුවන් නේ. ඔය ගිලිනවයි කියන ඔය කැළණි ගඟ වගේ ගඟක් වෙන්න පුළුවන්. නමුත් ඒවයි සැඩ පහරෙත් පීනන්න පුළුවන් අය. ඒ වගේ සැඩ පහරක පීනන්න ඉගෙන ගන්නවා වගේ විමුක්තෙහි සිත පිහිටුවා ගැනීම, නිවනෙහි සිත පිහිටුවා ගැනීම, නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම. ඔටුවෙක්ගේ පිට උඩ දොඹ ගෙඩියක් තියෙනවා වගේ. දොඹ ගෙඩි කියන්නේ රවුම් ගෙඩියක්. ඔටුවගේ පිට උලනේ තියෙන්නේ. දැන් රවුම් ගෙඩියක් කොහොමද උලක් වගේ තියෙන පිටේ අර ඔටුවගේ පිටේ උඩ තියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංකල්ප වලින් තොරයි. ඒක ජාතියකට, ආගමකට, ගෝත්‍රයකට අයිති දෙයක් නෙමෙයි. ප්‍රඥාවන්තයන් විසින් අවබෝධ කොට පසක් කරගත යුතු කාරණයක්. නිවැරදි විදිහට ධර්මයේ තුල සිත පිහිටුවාගෙන යෙදෙනකොට ඒ පුහුණුව කියන එක ස්වභාවයෙන්ම ඔබේ ඇඟට එනවා. දැන් කෙනෙක්ගේ ළඟ තියෙන රියදුරු පුහුණුව මොනවා හරි ඇඟෙන් කොයිමෙන් හරි පෙන්වන්න පුළුවන්ද? පේනවද මං අහන්නේ? පේන්නේ නැහැ. මෙතන ඉන්න කාන්තාවදේ හරි පිරිමුදේ හරි පිටසකට රියදුරු පුහුණුව පුළුවන්. සමහරවිට කෙනෙකුට අල්ලන්නවත් දෙන්න බය. දුන්නොත් ගේට්ටුවක් අඩාගෙන කොයි හරි ගිහිල්ලා අත්තක මුල්ලක තියෙයි. ඒක හොයන්න බෑ. ඒ වගේම අපි හිතමුකෝ වීණා වාදනය කරන්න පුළුවන්, පියානෝ එකක් ප්ලේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මෙතන. අපිට ඒක හොයාගන්න පුළුවන්ද? මේ ඇඟෙන් මොකුත් පේන්නේ නැහැ. එහෙම මොකුත් පේන්නේ නැහැ. ඒ වගේ තමයි තමන්ගේ මනස වුණු කරන්න පුළුවන් ඒ කුසලතාවය තියෙන කෙනා. එහෙම හොයන්න බෑ. ඒක තමන්ට පෞද්ගලිකව තියෙන දෙයක්. ඒ කාරණේ යෙදෙද්දි තමයි දක්ෂ ලෙස යා පියානෝ වාදනය කරනවද, වීණා වාදනය කරනවද කියලා පේන්නේ. වාහනේ පදවනවද කියලා පේන්නේ. ඉතින් අපි අර හැම කාරණයක වේදිලා පුහුණු වෙනවා වගේම අපි මනසත් පදවන්න පුහුණු වෙන්න ඕන. කොහොමද? හැලහැප්පිලි නැතුව. හැලහැප්පිලි නැතුව මනස පදවන්න පුරුදු වෙන්න ඕන. එවනම් ජීවිතවල හැලහැප්පිලි වැඩි නම් ඒ කියන්නේ වාහනේ තාම පදවන්න පුහුණු නැහැ තාම. නෝනලාට ඉස්සරහට නම් යන්න පුළුවන්. බැරිම දේ තමයි රිවර්ස් එක නේද? නෝනලා රිවර්ස් කරන්න ගියාම එතන අනන වටේම යනවා. දවසක් පාරේදී අපි දැකලා නෝන කෙනෙක් පාර මැදට රිවර්ස් කළා. නෝනට දැන් වාහනේ අනිත් පැත්තට ගන්න බෑ. පස්සේ මේ වාහනවල ඉන්න ආපු අය බැහැලා ගිහිල්ලා වාහනේ අරගෙන දුන්නේ. හරි ගැස්සර. ඒ වගේ මේ අර උපදේශයක් දිගටම අපි ගන්න ඕන. මොකද මේ වාහනේ තාම හරියට පදවන්න ඉගෙන ගන්න. ඒක මොලේට ඇඟට එන්න ඕන. එයාට තේරෙන්නේ මේ පැත්තට රෝද ගැපුවාම කොයි පැත්තටද යන්නේ කියලා වාහනේ. ඈ හොඳයි. වෙනතුනේ අපි දෙයක් හොයාගෙන යනෝ, යමක් හොයාගෙන යනෝ නෙමෙයි, මේ තියෙන දේවල් ටික නිදහස් කරගෙන, තියෙන අවුල් ටික නිරවුල් කරගෙන, තියෙන බැඳීම් ටික ලියාගෙන යන ගමන. ඒ හිස මත තිබුණු මල්ල බිමින් තිබ්බහම කවදාකාරී ඔබටත් මම හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා කියලා සතුටු වෙන්න පුළුවන්. මොනවා හරි වටිනාකමක් දීලා ඔය ඔළුවට තියාගෙන ඉන්නවා. නමුත් ඇති දෙයක් නෑ. ඇති දෙයක් නෑ. සමහර අය දීපල ඔළුවට තියන් ඉන්නවා. සමහර අය දුවා දරුවෝ ටික ඔළුවට තියාගෙන ඉන්නවා. සමහර අය ඉතින් ස්වාමියා භාර්යාව ඔළුවට තියාගෙන ඉන්නවා. එහෙමත් අය ඉන්නෝ. දැන් ඒක මහත්මෙක් කිව්වා මට ඔක්කොම අතහරින්න පුළුවන් කිව්වා හාමුදුරනේ. මට එක දෙයක් තමයි අතහරින්න බැරි කිව්වා. මම මොකද අපේ නෝනෝ කිව්වා. නෝන අතහරින්න බෑ කිව්වා. අතහරින්නත් පුළුවන් කියලා කිව්වා මේ. ඒ වුණාට වෙන කෙනෙකුට අයිති වෙයි කියලා බයයි කිව්වා. ඒකට මං ඉරිසියයි කිව්වා. හරි වැඩ වෙන්නේ. එහෙම දේවල් තියෙනවා. දැන් මම කිව්වා ඉතින් දැන් හදිසි මැරෙන්න හැදුවොත් එහෙම ඕම් පුළුවන් නත් අතහරින්න බෑ කියලා අල්ලගා. ඉතින් එහෙම ආසත්ත්ව භාවයන් තිබ්බහම මොකද වෙන්නේ? කුත්තාමත්ති දනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට හරයමයා ඉන්නවා කියලා හිතන එක බාලයාගේ සංකල්පයක්. තනියෙන් ආවේ තනියෙන් යන්නේ. මහ පොළොවේ හදපු දේවල් හැම දෙයක්ම තියෙන. ඒක සේවාවක් හැටියට, ලෝකට දහමක් හැටියට, තමන් සානසීලීව ජීවත් වීමට අවශ්‍ය කරන දෙයක් හැටියට ගොඩනගාගෙන යනවා ඇරෙන්න. ඒකේ එහෙම පාත්ත ගන්න, එහෙම අල්ල ගන්න එහෙම දෙයක් නැහැ. ඒක තියෙන්නේ සම්මුතිය පමණයි. සම්මුතිය තියෙන්නේ බෑ නේද? අනුන්ගේ ඉඩම් වල හදන්න බෑනේ. තමන්ගේ ගෙවල් නේ. සම්මුතියක් තියෙන්න ඕන. ඒක තමයි හැටි. අතහැරීම කියන එක බලන්න මොන තරම් ස්මේ ජනකද කියලා. අතහැරීම අතහරින්න වටිනාකමක් දෙන්න ඕන. එහෙම දුන්නහම අතහරිනවා. ඔව් අන්න ඒක ඒ අදහසත් ගන්නකො පින්නොත් අපි හිතමුකෝ ඉඩමක් තියෙනවා. එයා ළඟ යන් එයාගේ මිලක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. ඒ මිල එයාට දුන්නහම අර වටිනකම, අර ඉඩමේ වටිනකම එයා සංඥාව අත්හැර ගන්නවා. ඒකයි තියෙන ස්වභාවය. ඒිට අපිටත් මෙතනදි කියලා දෙන්න තියෙන ඔබේ ওই උපාදානස්කන්ධේ වටිනාකමට වඩා දස කෝටි ගානකින් වටිනවා මොකද්ද? ඕ ওই උපාදානස්කන්ධේ නිදහස් වීම. ওই හිතේ තියෙන වටිනාකමට වැඩි අප්‍රමාණ වටිනාකමක් තියෙන ওই හිතේ නිදහස් වීමේ කියන එක අපි කියන්න කැමති. ඒ නිසා අන්නේ නිදහස් වීම කියන එක ඔය නොවටිනා දේ අත්හැරලා වටිනා දහම ගන්න. කවුරු වගේද? දහම් සොඬ රජුරෝ වගේ. තමන්ගේ රාජ්‍යය, තමන්ගේ ජීවිතයත් අත්හරිනවා බණපදේ වෙනුවෙන්. ඒක නේද පෙන්වන්නේ දහම් සොඬ? පණිනවා යකාගේ කටට. යකා බණපදේ කිය කිය යකා කව මගදීනම් මෙහෙම කියන්න බෑ. බණපදේ කිව්වට පස්සේ අපාරලා කිව්වොත් බණපදේ මගදී කියන්න උඩේ ඉඳලා පණි. අනිවාර්යෙන් බණපදේ ඇහෙන්න පින්නතුනේ කන්දෙන් පල්ලෙහාට පණිද්දී. ලෝකාන්තේ එහෙම කියලා පණින්නේ බකටිය වන්දේ. කන්දෙන් පල්ලෙහාට පයින්නකොට තමයි බණපදේ ඇහෙන්නේ. ඔය හැම කෙනෙකුටම බණපදේ ඇහිලා තියෙන හිමයි. ජීවිතේන්ද්‍රය අත්හරින මොහොතේදී තමයි බණපදේ මතුවෙන්නේ. ජීවිතේන්ද්‍රය තීත්‍ය අර කඳු මුඳුනට ගිහිල්ලා දැන් මෙතන ඉන්න ගොඩක් දෙනේ කඳු මුඳුනට ගිහිල්ලා ඉන්නෝ පල්ලෙහාට පණින්නේ ඇයි? ඇන්නොත් මාව මැරෙයි කියලා. නෑ මම ධර්මයේ වෙනුවෙන් පල්ලෙහා ඉන්නෝ යකෙක් කැටියට මට පේන බණ කියන යකෙක් ඉන්නවා කියලා පේන මං ඒ බණපදේ තේරුම් ගන්න ජීවිතේන්ද්‍රය අතහැරලා මං පයින්නවා. කියලා දැන් පයින්න තන ආත්ම සෙනෙහේ අතහරින තනම බණපදය ඇහෙනෝ යකා සක්‍ර දේවේන්ද්‍රයා හෙවත් මේ විශ්ෂීය ධර්මතාවය බවට පත් වෙනවා. සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන එක එක දිව්‍ය ලෝකවලට අධිපති කියලා කියනවා. මම දකින්න නම් සක්‍ර දේවේන්ද්‍රය එහෙමයි. ඉතින් අර Hinduන්ගේ සක්‍ර දෙවියෙක්ත් ඉන්නෝනේ නේද? ඒගොල්ලන්ගේ සක්‍ර දෙවියෙක් ඉන්නවා. ඒ සක්‍ර දෙවියෝ ඒ බ්‍රහ්මියෝ තමයි බුදුහාමුදුරුවෝ ගත්තේ. මොකද හේතුව? අතාරින්න බෑනේ මේ යක්කුත් එක්ක. ඒ යක්කුන්ගේ සක්‍ර දෙවියෝ ගත්තේ නැතුරු බ්‍රහ්මයා ගත්තේ නැතුරු බුදුහාමුදුරන්ට පවතින්න පුළුවන් කම නැහැ. ඉතින් ඉන්න යක්කුන්ගේ සක්‍රයන්ගේ කොහොම ගත්තා? දේව ලිස්ට් එකම ගත්තා. ලිස්ට් එක අරගෙන ඒ ලිස්ට් එකත් එක්ක තමයි යන්නේ. ඉතින් කරන් දෙන්නේ අදත් එහෙම තමයි. අක්‍ර දෙයියෝ කියන අක්‍ර දෙයියෝ කොහෙ ඉන්නවද දන්නේ නැහැ. ඒ ප්‍රායෝගික විද්‍යාත්මක දේවල් එහෙම තුලින් බුදුහාමුදුරුව දැක්කේ. කවුරු හරි කෙනෙක් ඇතිනේ පාලනය කරන කෙනෙක් ඇති ඉතින් පාලනේ වෙන හැටිනේ පේන්නේ නැද්ද නේද? හැම කෙනෙක්ගේම තුලක සක්‍ර දෙයියෝ ජීවත් වෙනවා. හරි වැරද්ද එයා බලාගෙන ඉන්නේ තමයි තමන්ගේ සිත. ධර්මයේ වෙනුවෙන් කන්දෙන් පල්ලෙහාට පණින්න පුළුවන් මනසක් හැදිච්ච දවසට තමයි ඔබට ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. මරණය අතහැරලා යන්න පුළුවන් කමක් තියෙන්න ඕන. මාරයා මරාගෙන යන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒ නිසා දහම අවබෝධ වෙච්ච කෙනෙක් කියලා කියන්නේ අතිශ්‍රේෂ්ඨ කෙනෙක්. මොකද හේතුව? මරණය පහු කරගෙන ගමනක් ගියපු කෙනෙක්. මොකක් පහු කරගෙනද? මරණය පහු කරගෙන ගමනක් ගියපු කෙනෙක්. අනිත් අය ඔක්කොම මරණයෙන් බේරෙන්න දුවන්න හදනවා. මරණයෙන් මෙහා සියලුම ගමන් යන්නේ. ධර්ම අවබෝධය කළ උත්තමය හැම කෙනෙක්ම මරණය පහු කරගෙන ගමන ගියපු අය. ඒගොල්ලෝ මැරෙනවා කියන එකට බය පිරිස නෙමෙයි. මැරෙන්නට කිසි දෙයක් නැතුව ජීවත් වෙන පිරිසක්, අමරණීය පිරිසක්. මලාට පස්සේ නූපදින දහමක් නොවේ මේක. ජීවත්ව සිටියේදී නොමැරෙන දහමක්. අහලා නැහැනේ? මක් ඇහෙන්නේ මෙහි විතරයි ඇහෙන්නේ වගේ පිස්සු කතා. ඒ නිසා ජීවත්ව සිටියේදී නොමැරෙන දහමක්, මලාට පස්සේ නූපදින දහමක් නොවේ. මැරෙන දෙයක් නැහැ. මැරෙන්නේ මොනවද? මොනවද මැරෙන්න තියෙන්නේ? මැරෙන්න තියෙන සංකල්ප. මොනවද මේ ශරීරයේ ලස්සන? මොනවද මේ ශරීරයේ කැත? මොනවද අපි දන්නේ? මොනවද අපි නොදන්නේ? දැනුමෙත් ඇති ලෝකයේ. මේ ලෝකයේ එක එක දැනුමට එක එක වටිනාකම් නේ. වඩු වැඩ දාන්න කෙනාට එක වටිනකමක්, මේසන් වැඩ දාන්න කෙනාට තව වටිනකමක්, වෛද්‍ය වෘත්තිය දාන්න කෙනාට එක වටිනකමක් තියෙන ලෝකයේ. ඒකත් ඒ ස්වභාවය තුල හැදින්නේ. නීතිය දන්න කෙනාට තාවතිනකම ඒක තමයි ස්වභාවය. කිසිම සංස්කාරයක් නිත්‍ය කරගන්නට බුදුහාමුදුරුවෝ උගන්වලා නෑ. සම්බේ සංඛාර අනිච්චා කියන තැන පිහිටන්න විතරව. සම්බේ සංඛාර අනිච්චය කියලා කිව්වහම පින්නතුනේ අනිත්‍යය කියලා දැන් ලෝකේ නැහැ. මොකද අනිත්‍යත් සංඛාරයක් වන නිසා. දැන් නම් ටිකක් ඔළුව නරක් වෙගෙන එනවානේ. ඔව්. මේක නරක් වෙන එක, ඒක නරක් වෙලා ඉවරම වෙලා ඔව් එතනින් ඉවත් වෙන්නම ඕන. ඒක යථා අවබෝධය ඇති වෙන තුරුම ඔබ මේ ධර්ම සම්මර්ෂණයේ යෙදෙන්න. නොතේරෙන කරුණු උඩින් අතහරින්න එපා. ගැඹුරින් සිතන්න, අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න උත්සාහ කරන තන ඔබ ජීවිතේන්ද්‍රය අතහැරලා මරණයත් පහු කරන්න පුළුවන් ධෛර්යයක් හිත තුළ ඇති කරගත්ත මොහොතේදී ඔබට හැකියාව තියෙනවා. ඈ මේ ලෝකය ජය ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.